2014 වසරේ 3 මාසේ 11 වෙනිදා භාවනා වැඩසටහන. ප්‍රශ්න, ගැටලු, කියන්නේ මොනවද? සරලවම කිව්වොත් මෙසේ නොවේවා, මෙසේ සිදුවේවා. මෙසේ සිදු නොවේවා, මෙසේ සිදුවේවා කියන එකට තමයි ප්‍රශ්න කියලා කියන්නේ. කෙනෙකුට පිළිතුරක්, තව කෙනෙකුට ප්‍රශ්නයක්. තවත් කෙනෙකුට ප්‍රශ්නයක්, තවත් කෙනෙකුට පිළිතුරක්. ඇයි මෙසේ සිදුවේවා? මෙසේ සිදුවේවා, මෙසේ සිදු නොවේවා කියන ඥානයකට, දර්ශනයකට යමෙක් ලෝකෙපත් වෙනවද, ඒ ඇත්තන්ට ප්‍රශ්න පිළිතුරු නැහැ. සිදුවෙන හැම දෙයක්ම සිදුවීමක්, සබදාහම හැටියට දකිනවා. ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, පිළිතුරක් වෙන්නේ නැහැ. හැමදේම හොඳයි. නරකක් නැහැ. හැමදේම හොඳයි. නරකක් නැහැ. අසනීප තත්වයෙන් සිටි අචාන් රක්මවංසෝ හිමියන් බලන්න ගියපු අචංචා ස්වාමීන් වහන්සේ කියනවා, බය වෙන්න එපා. දෙකයි සිද්ධ වෙන්නේ, දෙකෙන් එකක් තමයි සිද්ධ වෙන්නේ. එක හොඳ වෙලා පන්සලට ඒවි, නැත්තම් මැරේවි. දෙකයි සිදු වෙන්නේ. එක සනීප වෙලා පන්සලට ඒවි, නැත්තම් මැරේවි. දෙකෙන් එකයි. ඒ නිසා බය වෙන්න එපා. මෙසේ සිදු වේවා, මෙසේ සිදු නොවේවා කියන පදනමක් ඥානයක්, දර්ශනයක්, ස්වභාවයක් නැති නිසා. මේක පදනමක් කරගන්න, දෘෂ්ටියක් කරගන්න, සංකල්පයක් කරගන්න දහමක් නෙමෙයි. පිළිපදින්න තියෙන දහමක් නෙමෙයි මේක. මේක අත්හරින්න තියෙන දහමක්. මනස සුද්ධ කරගන්න තියෙන දහමක්. සමහර අය හිතනවා මේක නීතියක් කියලා. නීතියක් නෙමෙයි. මේක අනක් කියලා. අනකුත් නෙමෙයි. මේක බණක් කියලා. බණකුත් නෙමෙයි. එහෙම නැත්නම් මේක දේශනයක් කියලා නෑ. මේක දේශනයකුත් නෙමෙයි. මේක පිළිපදින්න, දරාගන්න, හිතේ තියාගන්න, ගෙදර ගෙනියන්න, ආරක්ෂා කරලා තියන්න කිසි දෙයක් නෑ. ලියලා තියන්න මුකුත් නෑ. ඇයි? සංකාරික ධර්මයක්, අකාලික ධර්මයක්, අවේදීත ධර්මයක්, නිරෝධ සහගත ධර්මයක්. ඒකට භාවනාවල් මොකක්වත්ම නැහැ. ඔය භාවනාවල් කියලා හැටියට තියෙන්නේ තරහ වෙන්න එපා, කරුණාවෙන් කියන්නේ, ඔක්කොම Hindu භාවනා ක්‍රම. Hindu කල්ලිකුත් වෙච්ච භාවනා ක්‍රම. ඉන්දියාවේ Hinduනුත් වීසි කරපු ඒවා ගෙනල්ලා ගහලා තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ කියලා. බුදුහාමුදුරු කිසි භාවනාවක් කාටවත් දුන්නේ නැහැ. Hindu භාවනා දුන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වලටේ මිනිස්යාගේ හිතේ යම් ස්වභාවයක් තියෙනවද වෙනස් කරන්න, විදර්ශනා භාවනාවක් දෙනෝ. ඒක ඒකීය හැමෝටම ගැලපෙන එක භාවනාවක් නෙමෙයි, එක එක පුජ්‍යලයාගේ චරිත ස්වභාවය අනුව. දැඩි රාග රක්තයෙන් දැවෙන චරිතයක් තිබුණොත් ඒගොල්ලන්ට කියන සොහොන් පිටන්නට ගිහිල්ලා එන්න කියලා. ඒක මොකවත් මේ හිත හිතා ඉන්නේ නැට කටු ගණන් කර කර ඉන්නේ මොකවත් නැ නිකන් ඔබ ගිහිල්ලා සොහොන් පිටන්නට ගිහිල්ලා එන්නේ එච්චරයි. ඒගොල්ලෝ ඇවිල්ලා අත්දැකීම් කියනවා. එවැනි යම් කිසි ප්‍රායෝගික ක්‍රියාදාමයන් තියෙන, එතකොට ඒක සමසතලිස් කියලා එකක් නැහැ. හැම සූත්‍රයක්ම හැම දේශනාවක්ම භාවනාවක්. විදර්ශනා භාවනාව යනු මානසික වෙනසක් ඇති කිරීමට ගන්න ක්‍රියාමාර්ගයක් මිසක් මේ බාහිර ඇටකටු වල හරි මස් වල හරි තියෙන ස්වභාවයක් තේරුම් ගන්න තියෙන දෙයක් නෙමෙයි. මනස වෙනස් කරන්න තියෙන දෙයක්. නමුත් අද තියෙන විදර්ශනා භාවනාව කියලා කියන්නේ මනස තේරුම් කරගන්නවා වෙනුවට මනෝභාවයන් වලට ඇද දමන භාවනා ක්‍රම. ඒ නිසා ඒ භාවනා එකක්වත් බුදුහාමුදුරන්ගේ නෙමෙයි. අනිත් එක මේ ධර්මයේ උපදේශයක් කර්මස්ථානයක් ලබා දෙන්නට බෑ. ලෝකෝත්තර අවබෝධයක් ලැබපු අයෙකුට ඇරෙන්න වෙන කෙනෙකුට දෙන්න බෑ. ඇයි? හේතුව ලෝකෝත්තර සත්‍යයේ ඇස දහම් ඇස උදා කරගත්තේ නැති හැම කෙනෙක්ම අන්ධයි. මමත් දන්නවා මා මේ ඇස අවදි කරගන්නට කලින් තෙරක් නොදකින අන්ධකාරයේ සිටියේ. ඒ කාලේ දුන්න උපදේශයක් තියෙනවා නම් ඒ සියලුම උපදේශ අන්ධ උපදේශ. කියන්නේ අන්ධෙක්. ඉතින් මම්මුලා වෙච්ච අයගේ මම්මුලා වෙච්ච උදවිය පාරහනෝ. මම්මුලා වෙච්ච උදවිය මම්මුලා වෙච්ච උදවියෙන්ම පාරහගෙන එකම රෑනක ආගම් ගොඩක් තියෙනවා, ಜಾති වර්ග ගොඩක් තියෙනවා, භාවනා ගොඩක් තියෙනවා. ඔක්කෝම අන්ධය ටික කෑග ගහ ඉන්නවා පමණයි. එයිසා ඔබට හොඳ අවකාශයක් ලැබිලා තියෙනවා. දහම් මැස පහල කරගත්ත උතුමන්ගෙන් අනුශාසනා ලැබීමට දුර්ලභව ලංකාවෙත් ඉන්නවා, ලෝකෙත් කීප දෙනෙක් ඉන්නවා. ඔබටත් ඒ හැකියාව තියෙනවා ඒ දහම් මැස උදා කරගන්න. සුනාත හොඳින් මහන්න. ඇයි හොඳින් මහන්න කියන්නේ? හොඳින්ම ඇහුවේ නැති වුණොත් ඔබට ඒක රස තේරෙන්නේ නැහැ. දැන් අපි ආහාරයක් හරි වෙන දෙයක් කල්පනා කර කර කෑවොත් සමහරවිට කාලය ඉවරනාට පස්සේ ඇහුවොත් ඔබ මොනවද අද කෑවේ කියලා යක් කෑවේ මොනවද කියලා දන්නේ නැහැ. ඇයි? එයා වෙන දැන් තියෙන සමහරවිට ලුණු වැඩිද ලුණු අඩුද මොනවද කියලා අනේ මන් දන්නේ නැහැ මං ඔය කෑව මට එච්චර ඔක ගානක් උන්නේ කියලා කියනවා. ඇයි? එයා කෑව නමුත් වෙන කල්පනාවක. ඒ නිසා සුනාත කිව්වේ ඒකයි. හොඳින් අහන්න. හොඳින් මහන්න. ඉංග්‍රීසි භාෂාවෙත් තියෙනවා hearing කියලා එකක් තියෙනවා listen to කියලා එකක් තියෙනවා. බොහොම අවධානයෙන් අහන එකක් තියෙනවා ඇහෙනවා කියලා එකක් තියෙනවා. ඒ නිසා මේක අවධානයෙන් අහන්න ඕනේ. ඒක අපි අවධාරණයෙන් කියනවා. නිම්මහන්න සුනාත කියන කාරණේ. දරාත කියන්නේ ඒක රස විඳින්න. එහෙම නැත්නම් ඒ කරුණ තුල ඇති දේ මොකද්ද කියලා බලන්න. එතකොට ඔබට ඒක තේරෙනවා මේක මොන රස තියෙන වචනයක්ද කියලා. අන්නේ රස ගුණයේ ඔස්සේ යන ගමනක් මිසක් වචන ඔස්සේ යන ගමනක් නොවන නිසා. අර එහෙම රස බලන කෙනාට තමයි තමන්ට තේරෙන්නේ වෙනස්ම රසයක් කියලා. දැන් වර්ණ එකතු කරලා වෙනස්ම වර්ණයක් හදන්න පුළුවන්. පැහැදිලි නේද? වර්ණ එකතු කළා වෙනස්. ඒ වගේම රස එකතු කළාම වෙනස්ම රසයක් හදන්න පුළුවන්. අපි නෙල්ල ගෙඩියක් වගේ කනකොට ඒකේ තිත්ත රහක් තියෙනු කහ මේ පැණි රහක් තියෙනු දෙකම එකට තියෙනවා. නෙල්ල ගෙඩියක් දිවේ හැම තැනටම රස දැනෙන ගෙඩියක් වෙනවා. ඒ වගේ මේ ධර්ම කරුණුත් මේ වචන වලටත් මේ මිනිස් ඥාණයට මේ තියෙන භාෂාත්මක හැකියාව පදනම් වෙලා මේ මිනිස් ඥාණයට පුළුවන්කම දෙනෝ අර මේ වචන ගැළපීම තුළ සම්පින්නණය කිරීම තුළ මේ වචනව සාමාන්‍ය මිනිස්සු කතා කරන වචන ඒ උනාට වෙනවම සාරයක් වෙනවම ගුණයක් මේකේ පදම වෙනස් කිරීම තුළින් ඇති කරගන්න පුළුවන්. ඔය න්‍යාස්තික බලය කියන්නේ ඒ වගේ බලයක්. ඒ වෙනවම රසායනික බලයන් වෙනස් කර ගැනීම තුළ වෙනම බලයක් ඒගොල්ලෝ ගොඩනගා ගන්නවා. ශක්තියක් ගොඩනගා ගන්නවා. ඒ වගේ තියෙනවා. ඒක ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. දැන් ජලය ඇතුලේ තියෙනවා වාහන දුවන්න පුළුවන් ගෑස් එකක්. නමුත් අපි බොන්න ගන්නවා. නමුත් ජලය තුලින් පුළුවන් ඒ ගෑස් එක නිෂ්පාදනය කරන්න. ලෝක මිලාදික නිසා ඒක කරන්නේ කරන්නේ. ඒ වගේ මේ අපි පාවිච්චි කරන මේ ධර්මයේ තුලම තියෙනවා වචන තුලම තියෙනවා ඒ නිවන කරා ගමන් කිරීමට උපකාරක කරගන්නට පුළුවන් අවකාශය තියෙනවා. ඒක ඥානවන්තයාට පැවැරෙන කාර්යයක්. දැන් හොඳින් ඇහුවා හොඳින් රස වින්දා සුනාත ධාරේත. ඊට පස්සේ චරණේ කියලා කියන්නේ මොකද්ද? චරණේ කියලා කියන්නේ හසුරවනවා. චරණේ කියන එක හසුරවනවා. දැන් උදාහරණයක් වශයෙන් ගිනි පෙට්ටියක් ගත්තාම ගිනි පත්තු කර ගැනීම සඳහා ගිනි කූරක් අරගෙන අර වෙඩි බෙහෙත් තියෙන කොටසේ වේගයෙන් අතුල්ලනවා. එතකොට ගිනි පත්තු වෙනවා. එතකොට ඒක තමයි ඒක චරණේ ප්‍රතිපලය ගින්න. දෑතක් අරගෙන වේගයෙන් එකට එකතු කළාම ශබ්දයක් අත්පොළ සන්නාදයක් හට ගන්නවා. බෙරේකට කෝට්ටක් අරගෙන හයියෙන් ගැහුවාම වෙනම දෙයක් හට ගන්නවා. නොතිබිච්ච ශබ්දයක් හට ගන්න පටන් ගන්නවා ස්පර්ශයේ මත. ඒ වගේ ධර්මය චරණය කළොත් හැසිරෙව්වොත් තමයි අර වචනය තුල නැති බලයක් උදා කර ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්තම් චරණය කරේ නැති වුණොත් කෝට්ට වෙනම තියෙනවා, බෙරේ වෙනම තියෙනවා, අත් දෙක දෙපැත්තේ තියෙනවා, ගිනි පෙට්ටියේ හෝම තියෙනවා, ගිනි කූරුත් තියෙනවා. නමුත් ගින්දර නැහැ. දැන් චරණය කියන එක හරියට සිද්ධ කරනකොට ඒ ධර්මයේ චරණය ඒ තුල හට ගන්නෝ ධ්වනියක්, ශබ්දයක්, නාදයක් හට ගන්නෝ. ඒක ධර්මානුකූල චරණයක් බවට පත් වුණාම ඒකෙන් ධර්මය හට ගන්නවා. අධර්මානුකූල චරණයක් වුණොත් එහෙම අධර්මයක් හට ගන්නවා. ඒ නිසා විශ්මීය ධර්මයක් බවට ඒක පත් කර ගන්නට පුළුවන් අර ධර්මානුකූලව හැසිරීම නිසා. නිතරම යම්කිසි ධර්මයක් විමර්ශනය කරනකොට සමස්ත දේශනාවන් වලින් කියවුණු ධර්ම කරුණු උපකාරක කරගෙන ඒ පරිශනේ කරන්න ඕන. දැන් අපි කොහේ හරි ලිපිණයකට ගමනක් යනකොට අපි ඒ ලිපිණේදී අපිට කියන ලද සියලුම කරුණු අපි උපයෝගී කරගෙන මතක් කරගෙන තමයි මේ ගමන යන්නේ. අපි සියලුම වංගු මතක තියාගන්නෝ, සියලුම බෝඩ් ගැන කිව්වනම් සියලුම මේ සලකුණු ඔක්කොම මතක තියාගන්නවා. එහෙම මතක තියාගෙන යෑමේදී යන යන අවස්ථාවන් වලදී ඒ සියලුම සලකුණු වලට සාපේක්ෂවද කියලා බලනවා. ඒ වගේම ඔබත් මේ ධර්ම ගමනේ යනකොට නිතරම මේ හාමුදුරුවෝ දේශනා කළේ ලිපිණයක් මේ ලිපිනේ සලකුණු තියෙනවද මම මේ හසුරවන මනස තුල? දැන් සමහර උදවිය මේක පූර්ණව ඉස්සෙල්ලා දැනගන්න උත්සාහ කරගන්නවා. මේ දැනගෙන සංකල්පණය කරගන්න හදනවා. නිවන කියන්නේ මේන්න මේක. කවදාවත් කරන්න බෑ. හෑ ධාරික මහත්මේ දවසක් කිව්වා, ඉතින් සයන්ස භාවනාව කියන්නේ ඉතින් සිත එකඟ කරගන්න එක නේද කියලා ඇහුවා. හොඳයි වැඩේ. හෑ සිත එකඟ කරගන්න එකනේ භාවනාව කියන්නේ. සරලයි. එයා දන්න තරම. කෙනෙක්ගෙන් ඇහුවොත් මන්ත්‍රීකම කියන්නේ මොකද්ද කියලා, අර මේ සුඩ වාඩි වෙලා අස්සම් කරන එකනේ. කිව්වොත් එහෙනම් කොහොමද වැඩේ? හෑ හමුදා නිලධාරියෙක් කියන්නේ මොකද්ද? අර තොප්පිය දාගෙන එහෙම පොල් ඉනේ ගහගෙන ඉන්නකනේ කියනා වගේ වැඩක්. එතකොට දොස්තර කෙනෙක් කියන්නේ අයියෝ මොකද අර නලාව දාගෙන පුටුවේට වෙලා මෙහෙම තියේ තියා ඉන්නකනේ කොහොමද වැඩේ? එසා සිත එකඟ කර ගැනීම නෙමෙයි. සිත එකඟ කර ගැනීම තියෙන්නේ අර බුදුරජාණන් වහන්සේගේ කාලෙට පෙර තිබුණු දේවල් සහ දැන නූතනයේ තියෙන Hindu භාවනා ක්‍රම. එහෙමත් නැත්නම් ජෛන භාවනා ක්‍රම. නොයෙකුත් ආගම් තිබුණා. අර දෙසටක් මිත්‍යා දෘෂ්ටික භාවනා ක්‍රම තිබ්බනේ. ඒ භාවනා ක්‍රම ඔක්කොම මම මේක දැනගත්තේ හොඳටම මේ ලංකාවේ තියෙන්නේ මේ අර Hindu භාවනා ක්‍රම ටිකේ කියලා මම දැනගත්තේ ආනන්ද මෛත්‍රී නායකහඳුරගේ පොතකේ. මට ඉන්දියාවේ ගිහිලා සියලු භාවනා පරීක්ෂණ කරන්න බෑ. නමුත් ආනන්ද මෛත්‍රී නායකහඳුරු ඉන්දියාව හොඳට පීරලා ඔක්කොම යෝග භාවනා ආගම් පිළිබඳව පරීක්ෂණ කරපු උත්තමයෙක්. උන්වහන්සේ ලියන භාවනා ප්‍රදීපය කියලා පොතක්. එතකොට ඒකේ කරන්නේ මොකද්ද? ලංකාවේ තියෙන භාවනා සහ ඉන්දියාවේ තියෙන භාවනා ගලපලා පෙන්වන්න කරන්නේ. උන්වහන්සේ මේ අහවල් අර ඉන්දු අර ආරාමේ භාවනාව මේ භාවනාවට සමානයි. අර ආරාමේ භාවනාව මේ භාවනාවට සමානයි. අර හරේ කියපු මේ භාවනාව ඒ පිළිකුල් භාවනාව මේ අපේ මේ අසුභානුස්සතියට සමානයි. මේ හරේ කරුණා භාවනාව මේ අපේ මෛත්‍රී භාවනාවේ කියවෙන ටික ඒගොල්ලෝ වෙන ඒගොල්ලන්ගේ භාෂාවකින් කියන එකමයි කරන්නේ කියන සම්බන්ධ කර කර බෙල්ලන. එතකොට ඒගොල්ලෝ බුද්ධාගම වෙලාද? එහෙම නැත්නම් අපි Hindu වෙලාද? ඇත්ත කතාව තමයි අපි Hindu වෙලා. එච්චරයි. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ පැහැදිලිව තියෙන ත්‍රිපිටක ධර්මයේ දේශනාව කරන්දිම නිවන් අවබෝධ කරගන්නවා. මේ සූත්‍ර දේශනාව ඇසීමෙන් මේ පුත්‍රයා, මේ කුල පුත්‍රයා, මේ මානවකයා මේ නිවන් දැක්කා කියලා කියනවා. දැන් ඇයි මෙහෙම කියන්නේ? මේ භාවනාවල් වල ගිහිලා පිස්සු වැටෙනවට මේ පුතජන සමාජයේ ඕනෝට වඩා අර ඒකාග්‍රතාව භාවනාවල් වල යන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සු සංවේදීතාවයේ වැඩි වෙන උමුතු භාවයකට පත් වෙන, මනස කන්ට්‍රෝල් නැති වෙන්න යන පටන් ගන්නවා. පාලනයක් නැති වෙන්න පටන් ගන්නවා. පාලනයක් නැති වුණාට පස්සේ ඒගොල්ලන්ගේ ජීවිත විවිධ ප්‍රශ්නවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒකයි සිදුවෙන්නේ. ඉතින් මනස පාලනය කිරීම කියන එකක් කරන්න අවශ්‍ය නැහැ. මේ මනස කියන එක විසුරුවා හැරිය යුතු ධර්මයක්. එහෙම නැත්නම් නිරෝධ කර යුතු ධර්මයක්. මනස කියන්නේ දුක. මනස කියන්නේ ගැටලුව. මනස කියන්නේ ප්‍රශ්නය. මනස කියන්නේ අපාය. මනස කියන්නේ මාරය. අපි මාරයෝ ටික ඔක්කොම ටික තණ්හා රති රගා ඩෝඩස්ලා ඔය ඉන්නේ ඔක්කොම ටික ඉන්නේ මනස ඇතුලේ. පංච මාරයෝ ඉන්නේ මනස ඇතුලේ. වසවර්ති මාරයෝ ඉන්නේ මනස. මෘතු මාරයෝ ඔක්කොම ඉන්නේ ඔය මනස ඇතුලේ. ක්ලේශ මාරයෝ ඉන්නේ ඔය මනස ඇතුලේ වෙන කොහොක්වත් නැහැ. ඊට පස්සේ ඔය උපාදානය කියන එක තියෙන්නේ ඔය මනස ඇතුලේ. පංච උපාදානය කියන පංච නීවරණ කියන එකක් තියෙන්නේ කොහෙද? ඔය මනස ඇතුලේ. පටිච්ච සමුප්පාදය තියෙන්නේ කොහෙද? ඔය මනස ඇතුලේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ මනස කියලා කියන්නේ ප්‍රශ්නය. මනස කියන්නේ දුක. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. ඒකෙන් අදහස් කරේ මහණෙනි ඔය ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා නෙමේ ප්‍රශ්නේ. මං කෙඩියෙන් කියන්නම් මෙතනදී එන ප්‍රශ්නේ තමයි මනස කියන එකයි දෙන්නේ පැහැදිලි කරේ. එහෙම නැතු අර ටික ප්‍රශ්නයි කියලා කිව්වේ නෑ. අරම එච්චර ප්‍රශ්න නෙමේ. ඒක එච්චර ප්‍රශ්නයක් නෙමේ. මෙන්න මේ ප්‍රශ්නේ විසඳ ගත්තොත් එතකොට බුදු කෙනෙකුට වුණත් හම්බුන්නේ නැද්ද අර ඉහත කියන අටලෝ දහම? හම්බ වුණා. නමුත් ලෝතර බුදු කෙනෙක් ළඟ ප්‍රධාන ප්‍රශ්නය නෑ. මොකද්ද? පංච උපාදානස්කන්ධේ නෑ. රහතන් වහන්සේ ඒක වළක්වන්න බෑ මේ සමාජ ගමනේ යද්දී අපිට. ලාභ අලාභ යස ආයස නින්දා ප්‍රශංසා මේ ඔක්කොම ලැබෙනවද නැද්ද? කාට හරි වැලකිලා ඉන්න පුළුවන් පුජ්‍යලෙක් ඉන්නවද? බෑ. කිසි කෙනෙකුට බෑ. ඒකට අපි සූදානම් වෙන්න ඕන. හරියට අපි පාර යනකොට කඳු නැතුව අපිට පාර යන්න බෑ. වංගු නැතුව පාර යන්න බෑ. ගැඩලි ගොඩලි නැතුව පාර යන්න බෑ. මිනිස්සුන් ඇවිල්ලා අවහිර වෙන බාධක නැති පාරක් යන්නට බෑ. ඒ ඔක්කොම මැඩ පවත්තගෙන යන්නට පුළුවන් අපි හොඳට අර සොකට් සෝපර් දාලා හදාගත්ත වාහන තියෙන එකනේ ශක්තිමත්. වාහන හදාගන්නේ ඒ විදියට. ඒ වගේ අර අර දේවල් වලට මුහුණ දීමේ හැකියාව තියෙන මනාව අර පංච උපාදානස්කන්ධය කියන දුක කියන කාරණය ඉවත් කරනවා. ඒ නිසා මනසට බැස නොගන්න. නමුත් අපි ওই Hindu භාවනාවල් සියල්ලම සිද්ධ වෙන්නේ මනසට බැසගෙන. බුදුරජාණන් වහන්සේ මනසට බැසගෙන කරන දෙයක් කිව්වේ නැහැ. මනසින් ඉවත් වෙන්න කිව්වේ. මනසට බැස ගන්න එපා. මනසට අත තියන්නම එපා. ඒ කියන්නේ මනසින් ගන්න කිසි දෙයක් නැහැ. ඒකෙන් තවත් කියනකින් කියන්න හොරාගේ අම්මගෙන් පේනහල වැඩක් නැහැ. ඒ මනසේ තියෙන ප්‍රශ්නේ මනස තුලට බහැර විසඳන්න පුළුවන් කමක් නැහැ. දැන් මඩ තැවරීම නම් ප්‍රශ්නේ. ඉතින් මඩට බහැලා ඕක සෝදගන්න බෑනේ. ගොඩ ඉන්නවද? ඉතින් ඒ වගේ මේ මනස කියන එක මඩ ගහුරක් නම් ඒකට බහැලා අපිට ඒකින් පවිත්‍ර වෙන්න පුළුවන් කමක් නැහැ. අපි ඒකට නොබැසෙ සිටීමේ ඒකෙන් ගොඩවීමේ ක්‍රමවේදයයි හොයන්නට ඕන. එතකොට ඔබ හොයන්න ඕන මනස එකඟ කරන්න, මනස කොටස් කරන්න, මනස බෙදන්න, මනස තුලම තව තැනක පදිංචිය වෙනස් කරගන්න නෙමෙයි. කොතන හිටියත් ඔබට ගැටලු ඇති කරවන සුළු නම් තියෙන්නේ එයාට මනස අතහැරලා යන එක. එසා උපාදාන ස්කන්ධය තුල මෙන්න මේක සැපයි කියලා කියන්න බෑ. රූපේ සැපයි කියලා කියන්නත් බෑ. වේදනාව සැපයි කියන්නත් බෑ. සංඛාරය විඥානයේ සැපයි කියන්නත් බෑ. ඒක තියෙනවා. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එක කොහෙද තියෙන්නේ? මේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක තියෙන්නේ මනස තුලමයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එකක් තියෙන මනස තුලම. දැන් ඕක අල්ලගත්තොත් එහෙම මොකද වෙන්නේ? කවදාවත් ගැලවීමක් නැහැ. දැන් බෞද්ධයෝ වෙලා තියෙන සිද්ද වෙලා තියෙන මොකද? අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා මනෝභාවයන් ටිකක් තියෙනවා. මේක තමයි අනිත්‍ය කියලා පිටුගානක ලියන්න පුළුවන් අනිත්‍යයක් බෞද්ධයන්ට තියෙනවා. මේක තමයි දුක කියලා පිටුගානක ලියන්න පුළුවන් දුකක් මිනිස්සුන්ට තියෙනවා. මේක තමයි අනාත්ම කියලා පිටුගානක ලියන්න පුළුවන් අනාත්ම ස්වභාවයකුත් මිනිස්සුන්ට තියෙනවා. ඒ කියන්නේ බෞද්ධයන්ට තියෙන අනිත්‍ය සංකල්පයක්, දුක්ඛ සංකල්පයක්, අනාත්ම සංකල්පයක්. හැබැයි ඔක්කොම සංකල්ප අතහැරියනම් එහෙම අනිත්‍ය කියලා දෙයක් නෑ. අනිත්‍ය හරියට තේරුම් ගත්ත කෙනාට අනිත්‍ය කියලා දෙයක් නෑ. අනාත්මය හරියට තේරුම් ගත්ත කෙනාට අනාත්මය කියලා දෙයක්වත් නෑ. ඈ දුක හරියට තේරුම් ගත්ත කෙනාට දුකකුත් නෑ. ඇයි අවේදීත කෙනෙකුට කොහෙද දුක? අකාලික කෙනෙකුට කොහෙද අනාත්ම? ඈ ඒ නිසා අනාත්ම සංකල්පයකින් බණ කියන හාමුදුරුවෝ හැමදෙනාම වගේ බණ කියන්නේ අනාත්ම සංකල්පයකින්. ඔය පිං ඇති බොහෝම ස්වාමීන් වහන්සේලා කීප නමක් ඉන්නව අනාත්ම සංකල්පයෙන් තොරව බණ කියන ස්වාමීන් වහන්සේ. ඊළඟට සියලු මහාමුදුරුවෝ වගේ දේශකයෝ වගේ අනිත්‍ය සංකල්පයක් ගැන කියන්නේ එහෙ නැතු අනිත්‍ය එන් නිදහස් වෙන ක්‍රමවේදයක් මතක් කරන්නේ නැහැ. අනිත්‍ය සංකල්පයෙන් තොරව දේශනා කරන උත්තමයෝ ඉතාම සුළු දෙනයි ඉන්නේ, කීප දෙනයි ඉන්නේ. එනිසා ඔබ ඕවයින් නිදහස් වෙන්න. නিত্য සුඛාත්ම තියෙන්නේ ඔය මනසෙමයි, අනිත්‍ය දුක්ඛ අනාත්ම තියෙන්නේ ඔය මනසමයි. එතකොට කෙනෙක් අහන බලා අපි මොකද්ද ගන්න ඕන, මොකද්ද හරිද? කිසි දෙයක් මේ ලෝකයේ හරි නැත. සියලු සංස්කාරකයෝ අත්හල යුතුයි. සියලු සංස්කාරකයෝ අත්හල යුතුයි. සියලුම සංස්කාරකයන්ගේ නිදහස් වේ යුතුයි. කිසිම දෙයක් හරි නැහැ. ඒක මොකද්ද ප්‍රතිපදාව? කිසිම ප්‍රතිපදාවක් නෙවෙයි, වැරදි ප්‍රතිපදාවක් නෙවෙයි. ඒක මේකට ප්‍රතිපදාවක් නැද්ද? තියෙනවා. ඒ තමයි සියලුම ප්‍රතිපදාවන් වලින් නිදහස් වීම. මේකට මාර්ගයක් නැද්ද? තියෙනවා. සියලුම මාර්ගයන්ගෙන් නිදහස් වීම. ඒකට දර්ශනයක් නැද්ද? තියෙනවා. දැකීම ඉක්මවා යෑම, එහෙම නැත්නම් දැකීමෙන් නිදහස් වීම. මේකට භාවනාවක් නැද්ද? තියෙනවා. සියලුම භාවනාවන් වලින් ඉවත් වීම. ඒක තමයි භාවනාව. මේකට වේදනාවක් නැද්ද? තියෙනවා. අවේදීත බව. මේක සැපයක් නැද්ද? මේක සැපයි. සැප දුක නැති නිසා. සැප දුක නැති නිසාම සැපයි. සරියුත් ස්වාමීන් වහන්සේගෙන් අහනවා, මහරහතන් වහන්සේගෙන්, ස්වාමීනි විඳීමක් නැත්තන් නිවන කොහොමද සැප වෙන්නේ? සරියුත් මහරහතන් වහන්සේ, උත්තමයන් වහන්සේ කියනවා විඳීමක් නැති නිසාමයි නිවන සැප. විඳීමක් නැති නිසාමයි නිවන සැපයි කියලා කියන්නේ. අන්න ඒකයි, මේක විශිෂ්ට ධාවක්. සමහර අය නිකන් මේ කඩෙන් පරිප්පු විලෝ එකක් ගන්නවා වගේ මේකෙන් හරියට අර ගානක් හදලා උත්තරේ මොකද්ද කියලා අහනවා වගේ ශනිකව අපෙන් අහන්න පටන් ගන්නෝ තමන්ගේ අර පඬිතකම මුල් කරගෙන. එහෙම ගන්න පුළුවන් ධාවක් නෙමෙයි මේක. උත්තරයක් නෙමෙයි මේක, ආත්මීය පරිවර්තනයක්. හෙමින් අහන්න, හෙමින් සංකල්පනා කරන්න. මේ තමන්ගේ මමත්වයේ ලොකු උනායි කියලා චන්දිකමට ගන්න පුළුවන් දෙයක් නෙමේ. දැන් සමහර අය එතන අපි දන්නවා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්, අපිට ඕන දෙයක් තේරෙනවා කියලා. තේරෙනවා ඉන්ද්‍රිය සීමාවේ දේවල් පමණයි. ඉතින් මේක එහෙම ඉන්ද්‍රිය සීමාවේ දේවල් නෙමේ. ඒ නිසා අර තමන්ගේ තියෙන උගත්කමට, පඬිතකමට, බලබුලුවන්කාරකමට මේ එහෙම මාන්නයට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මෙහෙම මාන්නයක් නෙමෙයිනේ මේක. කෝණයක් නෙමෙයි, රටාවක් නෙමෙයි, ප්‍රතිපත්තියක් නෙමෙයි. ඉතින් මේක ආත්මීය ධමයක්. පඬිත වේදෙනියෝ විශිෂ්ටයෝ විසිඥානවන්තයෝ විසින් ප්‍රතිවේදනය කරගන්න දෙයක්. ඉතින් අපේ කාන්තාවෝ පඬිත නැහැ කියලා කිව්වොත් බොහෝ දෙනෙක් මේ ධර්මයට කැපවීම නිසා ඒගොල්ලෝ මේ පඬිත භාවයට පාත්‍ර වෙනවා. හරියට දන්නවනේ අර හාව කම්මැලි වෙලා ගහ මුල නිදා ගන්නෝ ඉබ්බෝ හිමින් ගිහිල්ලා ජයග්‍රාහී තත්වයට පාත්‍ර වෙනවා. ඒ වගේ කාන්තාවන්ගේ බුද්ධිය හිමින් ක්‍රියාත්මක වුණත් මේ වෙනකොට වැඩිම ප්‍රමාණයෙන් ධර්ම අවබෝධයට පත් වෙන්නේ කාන්තාව පිරිමි 5-10%. ඕ පොඩි ප්‍රමාණයක් වැඩි ප්‍රතිශතය. ඇයි? හේතුව පිරිමි අය පඬිත වැඩි. ඒකට හේතුවක් තියෙනවා. පඬිත වීමට හේතුවක් තියෙනවා. ඒගොල්ලෝ ස්වාමින් වහන්සේලා යම් ආකාරයක ළඟින් හැසුරු කරලා ඒගොල්ලෝ තීරණයකට ඇවිල්ලා තියෙනවා. අපි හා සමානව අපි වගේම අපිත් එක්ක එකට ඉගෙන ගත්ත ස්වභාවයක් තියෙන කියලා පොඩ්ඩක් ඈත් වෙලා තියෙනවා. ඒක එක හේතුවක්. අනිත් එක තියෙන පස්සේ තමයි ඒ එවැනි පිරිමි අයට හරි හරියට ධර්මයේ ඇහුනොත් එන පිරිසක් ඉන්නවා. වෙනස් විදියකට ඇහුම්කන් දෙන්න සූදානම් වෙන පිරිසක් ඉන්නවා මේකට. නැත්තම් ඒගොල්ලන්ගේ අර සංකල්පෙ බිඳෙන්න ඕන මේ මේ මේ තවත් බණක් නෙමෙයි කියලා. ඈ තවත් දේශනයක් නෙමෙයි කියන සංකල්පෙ බිඳුනොත් ඒගොල්ලෝ බොහොම උනන්දුවෙන් අහලා ඉතා ඉක්මනින් තේරුම් කර ගැනීමේ ශක්තිය හා ජවය මේ පිරිමි පාර්ශවයේ තියෙන මේ කාන්තා පාර්ශවයට වඩා. ඒකට හේතුව තමයි පිරිමේකු සතුව මේ ඥානමය වශයෙන්ම බලය වැඩි, ශක්තිය වැඩි. ලේ ප්‍රමාණය වුණත් ශරීරයේ දරාගෙන ඉන්න ප්‍රමාණය ගැහණියකට වඩා පිරිමිය සතුව වැඩි. ලේ තියෙන ලීටර් ප්‍රමාණයත් වැඩි. ඒ නිසා වේගවත් බලයක් තියෙනවා. ඒ බලය හරියට යෙදෙන්න ඕනේ. යෙදුන්නේ නැති වුණොත් මොකද වෙන්නේ? එහෙම වෙන්නේ. මේක හරියට වෙන්නේ නැහැ. ඉගෙන ගැනීමේ හැකියාව ළමයෙකුට තිබුණයි කියලා වැඩක් නැහැ. එයාට ඉගෙන ගැනීමේ අවකාශය කියන එක එයා පාත්‍ර නොවුනොත්. ඒ නිසා ඒ ගුණයට පාත්‍ර වීමට පුළුවන්කමක් තියෙනවා. ඉතින් අනිත් අපේ පින්නතුන්ට පුළුවන් වැඩිපුර ශ්‍රවණය කිරීමෙන්, වැඩිපුර ගවේෂණය කිරීමෙන් තමන් කල්පනා කරන්න උපාදියකට වඩා, උපාදි දහහකට වඩා වැදගත් දෙයක්. ඒ නිසා ඔබ උපාදියක් වෙනුවෙන් කරන කැපවීම කරන්න. උපාදියක් වෙනුවෙන් කොච්චර නිදි මරනවද, කොච්චර බස්වල යනවද, කොච්චර පුටුවේ වාඩි වෙලා අවුරුදු 5ක් 6ක් ඉන්නවද පොඩ්ඩක් හිතලා බලන්න. කොච්චර ධනෙ වැය කරනවද, ඔක්කොම ටික යන්නේ කොහටද? උපාදියක් වෙනුවෙන්. පාඩම් කරනකොට කකුල් දෙක මේ වතුර බේසමේ දාගෙන මම පාඩම් කරනවා. ඉතින් ඒ විදිහට කටයුතු කරන්නේ එහෙමයි. ඉතින් අපි මම විශේෂයෙන් සමත භාවනාවන් කරපු ආමඳුරු කෙනෙක් මුල් කාලේ. නමුත් ඒව ගැන මම දෙන්නේ නැහැ. මම ඕන අගනිට්ටා බ්‍රහ්ම ලෝකයට යනකම් දෙන්නම් භාවනා කර්මස්ථාන. නොකරපු කෙනෙකුට නෙමෙයි, පැහැදිලි විවේචනයක් කරන්නේ මේ තහවුරුව කරපු නිසා, ඒවයි දුක් විඳපු නිසා. දැන් අපි යම් කිසි රටකට ගිහිල්ලා හරියට අත්දැකීම් ලැබලා ආවට පස්සේ අපිට පැහැදිලිව කියන්න පුළුවන් ඒ රට මෙන්න මේකයි තත්ත්වය. ඒ රටේ මේ බලන්න දෙයක් නැහැ. ඒ රටේ ස්වභාවය මෙන්න මේකයි කියලා අනිත් අය දැනුවත් කරන්න පුළුවන් ස්ථාවරව. ඒ නිසා ඇත්තෙම අපිට අනිකුත් දේවල්ේ ප්‍රබල ලෙස විවේචනයක් හරි කිරීමේ හැකියාව තියෙන මේ භාවනාව කරපු නිසා. ඉතින් කැමති නම් කෙනෙකුට කරන්නත් පුළුවන්. හැබැයි අපි අර දෙන උපදේශෙත් මතක තියාගෙන කරන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. ඒ අත්දැකීම් ලබන්න අවශ්‍ය නම් කරන්නත් පුළුවන්. අපේ සමහර අය ඉතින් කාන්තාර බලන්න ආස හිතෙනවනේ නේද? සහරා කාන්තාරේ කොයි වගේද කියලා ඉතින් බලන්න ආස හිතිච්ච කෙනෙකුට ඉතින් ඒක කාන්තාරයක් බලන්න යන්නේ කියන අදහසින් ගියාම ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් යා තේරුම් ගන්න ඕනේ මම මේ කාන්තාරයක් බලන්න යන්නේ කියලා. මොකද හැබැයි ගහකොළ බලන්න ඕනේ කියන අදහසින් කාන්තාරයකට ගියොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ වගේ නිවන දකින්න ඕනේ කියලා හිතාගෙන ඔය භාවනා ක්‍රම කරන්න එපා. මොකද භාවනාවන් වල නිවන් දැක්කා එනන් නැහැ. අංගොඩ ඉන්න පිස්සු වැටිච්ච අය නේද? ගොඩාක් ඉන්නවා. ඒ කියන්නේ ගොඩාක් වෙලාවට අර නිසි උපදේශන මට්ටම නැහැ. ඔය ඉන්දියාවේ වුණත් බලන්න සමහර යෝගි වර්ග හරි මෙහි ඉන්නෝ කොණ්ඩේ හොදන්නේ ඈ රවුල් වවාගෙන. ඔහේ බලාගත්තත් බලාගෙන ඉන්නවා. අපි හිතනවා ඒගොල්ලෝ මානසික දියුණුවයි කියලා. නැහැ. මානසික පැටලිලි වලටපත් වෙලා මානසික භවහංග වලට භවංගගත වීම සිදු වෙලා ඒගොල්ලෝ පිස්සු වැටිලායි. ඒ පිස්සු වැටිච්ච අයට අපි හිතනවා ආන්න දියුණුයි කියලා. සමහරවිට වචනයක් ඇහුවාම ගොඩාක් වෙලා යන උත්තර දෙන්න. මොකද අර මතක් වෙන්නේ නැහැ ඒක. අපි හිතනවා බලන්න මොනතරම් සංවරද, හිමින් වචනයක් කතා කරන්නේ කනට ඇහෙන. ඒ කනට ඇහෙන කතා කරගන්න බැරි මානසික අගාධයකටපත් වෙලා, මුලා වීමකටපත් වෙලා එහෙම තත්ත්වයක් තිබුණයි කියලා අපේ මහරහතන් වහන්සේලා ළඟ, මිහිඳු මහරහතන් වහන්සේලා ළඟ අපි අහලා නෑ. උන්වහන්සේලාගේ වචන දියැලක් ගලාගෙන හැලෙනවා වගේ. අපි අය හිතන්නේ මේ ඉක්මනින් කතා කළා කියලා. නෑ, ඉක්මනින් කතා කළේ නැහැ. හෙමින් කතා කරන්නේ දියැලක් ගලාගෙන වැටෙනවා කියලා කියන්නේ ඒක හරි මනරම්ව. දැන් දියැලක් වැටෙන්නේ හරි ලස්සනට නෙමෙයිමට නේද? රැල්ලක් සහිතව බොහොම ලස්සනයි, ආසයි බලන් ඉන්න. ඒ කියන්නේ එකට එක ගැළපීමක් තියෙනවා, එක රටාවක් තියෙනවා ඒකේ. අන්න එවැනි රටාවක් මිසක් උපමා කළේ ඒකේ අර ගන්න එපා මේ වතුර වැටෙනවා වගේ වේගෙන් වැටුණයි කියලා. දැන් සමහර අය කියනවා තප්පරයට මොනවද 100 ගානක්ද 1000 ගානක්ද බුදුහාමුදුරුවෝ කතා කරයි කියලා. ඒකේ බොරු කතා. ඒ වලසෙකට කතා කරන්න පුළුවන් කම නැහැ. බුදුහාමුදුරුවෝ මේ පාරජාතික මිනිස්සේ. ඒ නිසා භාෂා සංස්කෘතින පාලි භාෂාවෙන් බුදුජානක හිමි සමහ කළා. දැනටත් පාලි භාෂාව පාවිච්චි කරන නේපාලයේ ඉන්න එක ප්‍රදේශයක් ලක්ෂ දෙක තුනක වගේ ජනගහනයක්. නමුත් මුස්ලිම්වරු ඒගොල්ලෝ වසරකට බර ගාණක් ඝාතනය කරනවලු. මේ හැටි තියෙනවා. ලංකාවේ වුණත් ඒගොල්ලෝ බලයට ප්‍රබලව පත් වුණා. මේ අපි දෙන මානව ධර්ම ආරේ මේ නිදහස් ඒව මුකුත් හම් වෙන්නේ නැති වෙන්න පුළුවන්, හිරිහැර කරදර වෙන්න පුළුවන්, හරි නීතිමය පසුබිම පද්ධතියක් නොතිබුවොත්. ඒක කුරිරු භාවය උගන්නනෝ. ඒක තමයි හැටි. මිත්‍යා දෘෂ්ටික භාවය මිනිස්සුගේ ඔළුවට දැම්මොත් ඒව මිනිස්සු විශ්වාස කරන ගුණයක් තියෙනවා. ඒකට මුලා වෙනවා. අනාගත ලෝකේ මම හිතනවා මේ අන්ධානුකරණ භාවයෙන් මිදේ කියලා. ඒ නිසා බෞද්ධ අන්ධානුකරණ භාවයක් තියෙන්න පුළුවන්, මුස්ලිම් අන්ධානුකරණ භාවය තියෙන්නත් පුළුවන්, කතෝලික අන්ධානුකරණ භාවය තියෙන්නත් පුළුවන්. හැබැයි ඒ අතර අර අන්ධානුකරණ භාවයේ නිදහස් වෙද්ද විද්‍යාත්මක මිනිස්සු ඔය ඕන මාගමක් තුලින් මතුවෙන්නත් පුළුවන්කමක් තියෙනවා. ඒක පැහැදිලිවම සියලුම ආගම්වලට සාධාරණ, සියලුම මිනිස් සංහතියටම සාධාරණ තත්ත්වයක්. ඉතින් මොන පරිසරය තුලින් වුණත් අන්ධානුකරණ භාවයේ පැන නැග්ගොත් එහෙම ඒක ත්‍රස්තවාදයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ ත්‍රස්තවාදී ස්වභාවය තමයි චින්තන නිදහස, කතා කිරීමේ නිදහස, ජීවත් වීමේ නිදහසට බාධක පැමිණීම. නමුත් සත්‍යයත් තුල ලෝකේ මානව අදහස් වලට, මානව චින්තනයට හා කතා කිරීමේ හා සාකච්ඡා කිරීමේ සම්මුතියට ප්‍රජාතාන්ත්‍රිකවාදීත්ව ඇතුළ මානව දහමත් තුලත් මිනිස්සුන්ට අවකාශය තියෙනවා. හරි, මේ උපකාරක ධර්ම දෙක සවියක් බවට පත් කරගන්න ඕන, බලයක් බවට පත් කරගන්න ඕන. මේ ධර්මයේ කියන කොඩි ගහ නැකිට්ටව ගන්න. තමන්ට මේ ධර්ම රත්නේ කියන මේ මණික සොයා යන්න. මේවා සියල්ලම උපකාරක දේවල්. දැන් මණික් හොයාගෙන යන මනුස්සයට උපකාරක වස්තු ගොඩක් ඕනේ. උපකාරක වස්තු නැතුව මුකුත් කරන්න බෑ. දැන් පතලක් හරන මනුස්සෙකුට උදැල්ලක් ඕන, අලවංගුවක් ඕන, ඊළඟට කූඩ ඕන, ඔය වගේ වතුර මැෂින්, මෝටර් දේවල් ඕන. එතකොට මේ මනුස්සයා ඒවා උපකාරක කරගෙන තමයි මණික් හොයාගෙන යන්නේ. එතකොට උපකාරක ධර්ම නැතුව නිවන් දකින්න බෑ. එතකොට මේ වචන උපකාරක කරගන්න තියෙනවා. දැන් අපි සමහරලාට කිව්වා මේක කරන්න දෙයක් නෑ, මුකුත් නෑ කියලා. ඒත් හිතනවා මේ එහෙනම් මේකේ භාවනා වැඩසටහනේ මුකුත් කරන්න දෙයක් නෑ, අපි අර පරණ හිටපු විදියට ඉන්නේ. ඉතින් පරණ හිටපු විදියට ඉන්නේ කොහොමද? මොනව හරි කර කර නේතන ජීවත් වෙන්නේ. ඈ එතකොට පරණ හිටපු විදියට හිටියාම ධර්මානුකූලයිද? පරණ හිටපු ක්‍රමයේ විඳ විඳනේ ඉන්නේ. පරණ හිටපු ක්‍රමයේ පංච උපාදානස්කන්ධේනේ ඉන්නේ. ඈ පරණ හිටපු ක්‍රමයේ තුල තියෙන්නේ මේ මනසට ඇලීමක් නේ. එතකොට මේ පරණ හිටපු ක්‍රමයට ඉන්න කියන එකද මේ කියන්නේ? නෑනේ. මේ පරණ හිටපු ක්‍රමේ නිදහස් වෙන්න කියන එක නිසා මේක කරන්න මොකුත් නැහැ කිව්වයි කියලා අර පරණ හිටපු ක්‍රමයට ඉන්න කියනවා නෙමෙයි. අත් වශයෙන් මේ වගේ සරල දේවල් පවා මම අරගෙන ඇවිල්ලා කියාපාන්නේ මෙවැනි සරල ප්‍රශ්න තියෙනවා. අයිට මට ඒක ප්‍රශ්නයක් නෑ. උනට සරල ප්‍රශ්න යම් යම් අයට එහෙම දේවල් තියෙනවා. ඒගොල්ලෝ හිතන්නේ අර පරණ විදිහට මේක තේරුම් ගන්න උත්සාහ කරගන්න. ඔබ තේරුම් කරගන්න උත්සාහ කරන තැන බොහෝ දේ ඔබට තේරෙන්න පටන් ගන්නේ. සමස්ත සම්පින්දනය කරන්න. ඒක පදනමක ඉන්නපයි. ඉතින් සමහර අයට ඥානෙ හරි අඩුයි. අර කිව්වන් දෙයක් කරගෙන ඉන්න පුළුවන් මට්ටමට චක්කුවන් යන හෝ කිව්වන් අතර වෙන මට්ටමේයි ඉන්නවා. කලාතුරකින් එහෙමයි ඉන්නවා. එහෙම අයට ඉතින් හිමින් සැරේ ඥානෙ වැඩෙන්න ඕන. ඒ අයට වුණත් ටිකක් වැඩිපුර ධර්මයේ ඇසීමෙන් ගොඩක් දුර යන්න පුළුවන්. සසර දිහරි බුදු කෙනෙක් හම් වුණාම ධර්මය අහන්න පුළුවන් බලයක් ඇති. මේක හරේ ප්‍රබල චින්තනයක්, ප්‍රබල ඥානයක්, ප්‍රබල ගුණයක්. ඒ නිසා පණ්ඩිත වේදිනියෝ කියපක සම්පූර්ණ සත්‍යයක්. ඒක පැහැදිලිවම පැහැදිලි. දැන් ඔබට සමස්තේ වචන ටික ගලපලා බලන්න මේ දේශනේ රහ මොකන්ද කියලා. නිරාමිස රහ. ආමිස රහක් නෙමෙයි. ආමිස රහක් නෙමෙයි. මේක නිරාමිස රසක් තියෙනේ. ආමිසය කියන්නේ ලැබෙන දේවල් නේ, පේන දේවල්, හැඟෙන දේවල්. ආමිසේ ඉන්ද්‍රියන් වලට ගෝචර ධර්මතා ආමිසේ. ඒකයි. ඒකට ආමිස යක් නෙමෙයි මේක. මේක නිර්ආමිස. මේක මොකවත් නෑ. මුකුත් නෑ. හැබැයි මේ මුකුත් නෑ කියලා කියන්නේ පුතඤ්ජනෙව මුකුත් නෑ කියන හිස් බවට නන් නෙමෙයි. සමහර පුතඤ්ජනාය මුකුත් නෑ කියලා කියන්නේ මොකද්ද? එයාට මුකුත් තියෙනවා. මුකුත් තියාගෙන තමයි මුකුත් නෑ කියලා කියන්නේ. මොනවා හරි අල්ලගෙන තමයි කිසිවක් නෑ කියලා කියන්නේ. කිසිවක් නෑ කියන තැන කිසිවක් තියෙනවා. මොකද්ද? මොකද්ද එතන තියෙන කිසිවක්? කිසිවක් නෑ කියන දැක්ම තියෙනවා. කිසිවක් නෑ කියන විඳීම තියෙනවා. කිසිවක් නෑ කියන රූපය තියෙනවා. කිසිවක් නෑ කියන සංඥාව තියෙනවා. කිසිවක් නෑ කියන සංඛාරය තියෙනවා. කිසිවක් නෑ කියන විඥානය තියෙනවා. ඒ කිසිවක් පුදජන භාවයේ ඉඳගෙන කිසිවක් නෑ කියන ස්වභාවයේ තියෙන මේක. ඒක නමුත් ආර්ය භූමියේ ඉඳගෙන ඒ ආර්යවතෙක් කියන ධාමයේ තියෙන්නේ කිසිවෙක් නෑ කියලා නෑ. කියන ඒක තුල අරව නෑ. කිසිවක් නෑ කියන රූපේ නෑ. කිසිවක් නෑ කියන වේදනාව නෑ. කිසිවක් නෑ කියන සංඥාව නෑ. කිසිවක් නෑ කියන සංකාරය නෑ. කිසිවක් නෑ කියන විඥානය නෑ. ඉතින් ආර්ය ධර්ම අවබෝධයකට කෙනෙක් පාත්‍ර වෙලා එයා කිව්වොත් එහෙම මම ආර්ය ධර්මයට පත් නුණයි කියලා. එතකොට මොකද වෙන්නේ? වරදක්. ඇයි පත් වෙලා කියනෝ පත් උනේ නෑ කියලා. ඊළඟට ආර්ය ධර්මයට පත් නොවු කෙනෙක් කියනවා මම පත් උණයි කියලා. එතකොට මොකද වෙන්නේ? ඒකත් වරදක්. එතකොට වරද තමයි ආර්ය භූමියට පත් වෙලා කෙනෙක් පත් වෙලා නැහැ කියලා කිව්වොත් ඒක අපරාධයක් වෙනවා. එහෙනම් පත් වෙච්ච කෙනෙකුට මම පත් වෙලා තියෙන්නේ, මට මේ හැකියාව තියෙනවා කියලා අපි කියන්න ඕනේ. හැබැයි මේ ආර්ය ධර්මයට පත් වෙච්ච කෙනෙක්ගේ කියවන අනිත් කෙනා තුල හීනමානයක් ඇති කරන්න නම් නෙමෙයි, ඒ කියවන අනිත් කෙනා තුල අවබෝධය ගොඩනගන්න උද්‍යෝගය ඇති කරන්නම හේතුවක් බවට පත් වෙනවා. ඒකලාභ සත්කාර ගෙන්න ගන්නවත් කිසිම පදනමක් ඇති කරගෙන නෙමෙයි. නමුත් ආර්ය ධර්මයට පත් නොවිච්ච පුජ්‍යලයක් එහෙම දේවල් කියන්නේ සමහරලාට තමන් අනිත් අයට වඩා උසස් වෙන්න, එහෙම නැත්නම් කීර්ති ප්‍රශංසා ලබන්න, එහෙම නැත්නම් ලාභ සත්කාර වගේ දේවල් ලබන්න වෙන්න පුළුවන්. ඒකෝට මේ ලෝකයේ අර වංචනික ධර්ම වලින් වැසිච්ච මිනිස්සු කොටසුත් ඉන්නවා. ඒ වගේම සත්‍ය වශයෙන්ම ධර්ම අවබෝධය කරගත්ත පිරිසකුත් ඉන්නවා. ඒක ඇටි. දැන් හරියට වෛද්‍ය උපාධිය කරපු දොස්තරවරුත් ඉන්නවා. ඒ වෛද්‍ය උපාධිය කරලා වෙදකම දන්නේ නැතුව වෛද්‍යවරු හැටියට වැඩ කරන දොස්තරවරුත් ලංකාවේ තොන් දාස් ගානන්ද මන් දන්නේ නැහැ ඉන්නවලු. ඒ වගේ කොයිවත් ඉන්න පුළුවන්. ඒකෙදි නමුත් අර සම්පූර්ණයෙන් අර තියෙන වෛද්‍යවරුන්ට වෛද්‍යවරයෙක් මම කියලා කියන අයිතිය නැති වෙන්න පුළුවන් කම නැහැ හරම පුජ්‍යලයෝ සිටියයි කියලා. එනිසා ඒක පැහැදිලිවම අපි කියන්න ඕන. අපි මේ ප්‍රකාශයන් සිද්ධ කරන්නේ ධර්මයක් දැකලා අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන ඔබට නිසැකවම ප්‍රශ්න නැතුව ඕනම ප්‍රශ්නයකට මැදිහත් වෙන්න පුළුවන් පොතක් නැතුව ආගමක් නැතුව ජාතියක් නැතුව වර්ගයක් නැතුව. දැන් ගොඩාක් දෙනෙකුට ඔහොම බෑනේ. ඕනම දෙයකට උත්තර දෙන්න පුළුවන්ද පොතක් නැතුව කියලා හොත් අයියෝ අපිට බෑ. බුදුහාමුදුරුව කිව්වයි කියලා ලියලා තියෙන ඒවා මිනිස්සු කියනවා බුදුහාමුදුරුව කිව්වයි කියලා. ඉතින් ඒගොල්ලෝ අසරණ අය. පොතේ ලියලා තියෙන දේ ඊළඟට ඒ ලියලා තියෙන දේ පමණක් නෙමෙයි ලියලා තියෙන දේ Taman තේරුම් ගත්ත විදිහට තමයි ඇත්තෝ බුදුහාමුදුරුව කිව්වා එහෙම නැත්නම් නබිතුමා කිව්වා ජීසස් තුමා කිව්වා කිය කියා කියන්නේ ඒගොල්ලෝ හිතනවා Taman තේරුම් ගත්ත විදිය මේ කියපු එකම වෙන්නත් ඇති කියලා. ඒකත් මුලාවක්. ඒකත් මුලාවක්. දැන් මේ අපි කරන දේශනාවම සමහර ඇත්තන් හිතාගෙන ඉන්නෝ හාමුදුරුව මේ කියපු දේ තමයි මම මේ තේරුම් අරගෙන ඉන්නේ කියලා. ඔන්න අපිත් එක සාකච්ඡා කරනකොට ඔන්න තේරෙනවා අනේ බල්ලකට මම ඒ හිතපු චින්තනය දර්ශනය වැරදි. ඒකම නෙමේ මම මේ වෙනස් විදියකටයි මේ තේරුම් අරගෙන තියෙන්නේ කියලා. එහෙම තත්ත්වයක් තියෙනවා. ඒ නිසා හොඳින් මතක තියාගන්න ඔබ තේරුම් ගන්න විදිය හරි කියලා හිතන්න එපා. ඒ තමන්ට තේරුම් ගිය විදිය බුදු පියාණන් වහන්සේ දේශනා කරන ලද දේශනීමේ කියලා හිතන්න එපා, කියන්නත් එපා. එසේ දේශනා කළයි කියලා පොතේ තියෙනවා. ඒ පොතේ තියෙන දේ මට මෙන්න මෙහෙම වැටහෙනවා. මම මේ විදියට මෙන්න කියවෙනවා කියනවා. දැන් එහෙම කියවීමෙන් ලොකු විදර්ශනාවකට අවකාශයේ යෙද වෙනවා. දැන් මේ සද්ධාව කියන එක වැඩි වෙලා මේක සද්ධාව අමූලික සද්ධාවක් බවට පත් වෙනවා කියන්නේ කරුණු නොවිමසා පිළිගන්නා වූ සද්ධාව. ඒකයි අමූලික සද්ධාව කියලා කියන්නේ. ඈ කරුණු නොවිමසා පිළිගන්නා වූ සද්ධාව තමයි අමූලික සද්ධාව කියලා කියන්නේ. ඉතින් මේ අමූලික සද්ධාව කියන එක සියලුම ආගමිකයෝ ළඟ තියෙනවා මේ වෙනකොට. ඒගොල්ලන්ගේ ආගමික ශාස්ත්‍රවරයා කියලා තියෙනවායි කිව්වොත් අයි දෙකක් නැහැ. මිනිහගේ තමන්ගේ අම්මගේ බෙල්ල කපන්න කියලා කිව්වොත් අම්මට තියෙනවා. අම්මට ගල් ගහලා මරන්න කිව්වොත් ඒකත් කරනවා. දැන් සමහර ආගම්වල අම්මා කියන තැනට දෙන්නේ පහත්ම තැනක්. එහෙම තියෙනවා. ගැහණිය කියන තැන යා භාණ්ඩයක් විතරයි අපේ ප්‍රයෝජනය සඳහා යා මාවල තියෙන්නේ කියලා දුන්නොත් එහෙම ඉවරයි. මේ සත්තු ඉන්නේ මරාගෙන කන්න ඕවට ඔබේ ආහාරය වෙනසයි කවගම කැරපොත් එක්ක තියන්නේ මරාගෙන කනවා. ඉතින් හැටි ඒක තමයි අමූලික සද්ධාව කියන එක බෞද්ධය ළඟ විතරක් නෙවෙයි අනිත් ආගමික ළඟ අද තියෙනවා. ඉතින් ඒ අතරින් මුළු මහත් ලෝකයේම මේ දාර්ශනිකයෝ ඇදී 110,000ක් ඇදේ. මේ කෝටි 800ෙම දාර්ශනිකයෝ ඉන්නේ 110,000ක් අතර. පරිශ්‍රමය. තාම සුළු ප්‍රමාණයක් ඉන්න හොඳට මතක තියාගන්න. ඒ වගේ සරල මිනිස්සු ලෝකෙ වැඩි. ඒ නිසා සරල දෙයක් තමයි ජනප්‍රිය වෙන්නේ. සරල දෙයක් තමයි අගේ වෙන්නේ. සරල දෙයකට තමයි මිනිස්සු වැඩි ප්‍රතිශතයක් ලෝකේ ඉන්නේ. ඒ නිසා මේ සරල භාවයට තමයි தත්ත්වය දෙන්නේ. අද උනත් වේවා ඉන්දියාවේ හරේ මේ ලෝකේ හරිය අර සුපිරි ගායකයෙක් හරි කවුරු හරි මෙහිගෙන આવොත් එහෙම රුපියල් දහස් ගණන් දීලා අපි ටිකට් එකක් ඇහුවාම ටිකට් එක 15,000යි කියනවා. ඒ වෙන්නේ ඒ වෙනි 15,000 වල් ගෙවලා බලනකොට ලක්ෂ ගණන් සෙනග එකතු වෙන තැන් තියෙනවා. ඇයි ඒ සරල දෙයට තියෙන තැන ඒක අපි කිව්වේ ප්‍රඥාවන්තයෝ හරි අඩුයි කියලා කියන්නේ ඒකයි ලෝකේ. එන්නෙන්නත් ප්‍රඥාව හීන මිනිස්සු ලෝකේ බිහි වෙනවා. නමුත් භෞතික ලෝකයේ ඒ දේවල් දියුණු වුණාට ප්‍රඥාවෙන් හීනයි, දුර්වලයි. ප්‍රඥාව කියලා කියන්නේ තමා හඳුනා ගන්නට තියෙන සංවේදීතාවය. තමා දිහා හැරිලා බලන්නට පුළුවන් සංවේදීතාවය. විමසොන් බුද්ධිය. කියන දේවල් පිළිගන්නවට වැඩිය එහා දෙයක් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වීම. තමන් දිහා ඍජුවම හැරිලා බලන්න පුළුවන්. සංකල්ප ගන්න එපා තමන් දිහා හැරිලා බලලා. තමන් දිහා හැරිලා බලන්න ඕන සංකල්ප දුරු කරන්න. තමන් දිහා හැරිලා බලලා දෘෂ්ටියක් ගන්න එපා. දෘෂ්ටි නැති කරන්න තමන් දිහා හැරිලා බලන්න. සමහර උදවිය තමන් දිහා බලන්නේ දෘෂ්ටියකින් හැරිලා. ඔන්න මගේ කය සමහර අය ඔන්න බලනෝ අසුබදවාදී දෘෂ්ටි. මගේ කය මහා කුණු ගොඩක්, මේක වැසිකිලියක් වගේ, මේක අසූචි ගොඩක් වගේ කියන දෘෂ්ටියෙන් බලනවා. හරිනේ. සමහර අය තමාදීහා හැරලා බලනවා මම හරිම ලස්සනයි, මං අරයට වඩා ලස්සනයි, මෙයාට වඩා ලස්සනයි කියලා කණ්ණාඩිය දිහා හැරි හැරි බල බල ඉන්නේ නේද? තේ. ඒක එයාගේ දෘෂ්ටිය. ඒක තමන් දිහා හැරිලා බලන්න ඕන දෘෂ්ටියකින් නෙමෙයි. තව ද්වාකාරයේම දෘෂ්ටිවල ඉන්න පුළුවන්කම තියෙනවා. තමන් දිහා ඇරලා බලන්න ඕන දෘෂ්ටි නැති කරන්න. හිනාත්මක, ධනාත්මක, විවිධාකාරයේ සංකල්ප දුරු කරන්න ඕන. අනේකාකාරයේ සංකල්ප දුරු කරන්න ඕන. අනේකාකාරයේ කෙලෙස් දුරු කරන්න ඕන. අනේකාකාරයේ උපාදාන දුරු කරන්න ඕන. අනේකාකාර බැඳීම් දුරු කරන්න ඕන. සියලු බැඳීම් දුරු කරන්න ඕන. එතකොට සියලු බැඳීම් දුරු කරන්නේ මේ හැම දෙයකටම නිගා දෙන මානසිකත්වයෙන් නම් නෙමෙයි. මනසට බැස නොගැනීමෙන්, මනස උපාදානය නොකිරීමෙන්, ක්‍රියාවට බැස නොගැනීමෙන් කම්ම නිරෝධාය සංවත්තති. චේතනා කර්ම කියන එක ශ්‍රේ කරනෝ කර්මශ්‍රය ඥානය බුද්ධේ ඥානං කියලා කියන්නේ ඒකයි. බුදුරජාණන් වහන්සේට තියෙන කර්මශ්‍රය ඥානය. දුක්ඛේ ඥානං බුද්ධ ඥානං කිව්වේ බුදුහාමුදුරුවන්ගේ ඥානයත්. ඊට සමානව අපිත් ඒ ඥාන වඩනකොට පංච උපාදානස්කන්ධයයි දුක දුක්ඛේ ඥානං. පංච උපාදානස්කන්ධයට බැස ගන්නෑ. දුක්ඛ සමුදය ඥානං, දැන් දුකෙන් නිදහස් වෙච්ච ඥානයකුත් ලෝකෝත්තර ඥානයක් තියෙනවා. දුක්ඛ නිරෝධේ ඥානං, නිරෝධ වෙච්ච ඥානයකුත් තියෙනවා. නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං, දැන් මට ප්‍රතිපදා ඥානය තියෙන නිසා තමයි ඔයගොල්ලන්ට මේ අනුශාසනය කරන්නේ. ඈ, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ඥානය මට නොතිබ්බනම් ඔබට බෑ මේ ප්‍රතිපදාව කියලා දෙන්න. සමුදේ ඥානේ, නිරෝධේ ඥානේ තිබෙන්නේ නැත්නම් ඔබට නිරෝධ වෙන්න කියලා දෙන්න බෑ. දුක්ඛේ ඥානේ නොතිබ්බනම් මල්ලඟ ඔබට දුක මොකද්ද කියලා හඳුන්වලා දෙන්න ඍජුව පැහැදිලිව කියන්න බෑ. පොත්වල තියෙන මතවලට වඩා හිලෙමෙ පොත්වල තියෙනවා ඇත්ත. හැබැයි ඇත්ත දකින්න ඥානකින් ඒක බලන්න ඕන. දැන් පොඩි ළමෙක් පොත පෙරලලා බැලුවාම එයා වචන ටික කියන් යනවා. අපි අහුවාම පුතේ වාට තේරුණා නැහැ. එයා පුළුවන් තරම් අර හඹා යන්න බලන්නේ අකුරු. එයාට මුකුත් ඒකේ තේරිලා නැහැ. ඒක සාමාන්‍ය දැනුමක් තියෙන කෙනෙක් මේ පොත බලනවා. එතන එයාට සාමාන්‍ය මොනවා හරි අදහසක් නිකන් එනවා. මොකද තාම විද්වතෙක්, මහාචාර්යවරේ, දාර්ශනිකයෙක් මේක බලනවා. මහාචාර්යවරුත් ඉන්නෝ නිකන් ලේබලයට විතරක් දාර්ශනිකයෝ නෙමෙයි ඒගොල්ලෝ. ඉතින් ඒ විශිෂ්ටයෙන් බලනවා. ඒ බලනකොට එයාට විශිෂ්ට ආකාරයකට පේනවා. දැන් මේක ලෝක දාර්ශනිකයෝ මනෝවිද්‍යාත්මිකයෝ බලුවහම මේ බුදුදහමේ මේ දේවල් මේ අපි තේරුම් ගන්න විදියට නෙමෙයි ඒගොල්ලෝ බලනකොට තේරුම් ගන්න. අපි හිතනවා මේ අපි විදියටම තේරුම් අරගෙන අපේ තැනට එයත් ඇවිල්ලා කියලා. නෑ, අපිට වඩා වෙනස්ම විදියක තමයි බුදුදහම දිහා බලන්නේ කියන එක මතක තියාගන්න. ලෝක දාර්ශනිකයෝ අගේ කළා නම් ඒ අගේ කළා තියෙන්නේ මේ බෞද්ධයන්ගේ මානසික මට්ටමට ඇවිල්ලා නෙමෙයි. බෞද්ධයෝ කියලා කියන්නේ ලේබල් බෞද්ධයෝ ඒ බෞතරේ සුළු පිළිසක් තමයි ඒකේ තියෙන දාර්ශනික හරය ඵලය ගන්නෙ. ඒක හොඳට මතක තියාගන්න. සමේ රසවත් බව දකින්න හැම විටම ධර්මානුකූල අතහැරීම කරන්න. මොකද අපි මෙතෙන්දි ධර්මානුකූලව කිව්වහම අර පොත්වල හැම මෙහින් අහපු නාලිකාවල් වලින් අහපු බණවලට අනුව නෙමෙයි. හොඳයි, ධර්මයේ කියලා අපි අදහස් කරන සද්ධර්මය. මේ අප දේශනා කරන ධර්මය සද්ධර්මය කියලා අදහස් කරන්නේ. ඉතින් මේකම හරි කියන පදනමට එනව නෙමෙයි. මේක හරිත් නැති වැරදිත් නැති කියන තැන ඉඳලා දේශනා කරන ධර්මය නිසා මේකට සද්ධර්මය කියලා කියනවා. ගොඩාක් අය සමහරලාට කියනවා මේ දේශනා කරගෙන ගිහිල්ලා මේක හරි අනිත් ඔක්කොම වැරදි කියන අර ආගමික දෘෂ්ටීන් වල අයගේ න්‍යායට අපි දෙනවයි කියලා. නෑ, එහෙම නෑ. ඒ පදනමට එන්නේ නෑ. හැබැයි අපිට අනිත් ඒවත් හරි මේකත් හරි කියන පදනමට එන්නත් බෑ. ඒ නිසා මේ දහම විශිෂ්ට දහමක් බවට පත් වෙන්නේ එතෙන්දී. ඒ නිසා තමයි මේ රටේ ඉන්න සියලුම විද්වත් හාමුදුරුවෝ මේ දේශනාවල් අහන්න ඕන, මේ සාකච්ඡාවල් තේරුම් කරගන්න ඕන. මොකද උන්වහන්සේලාගේ ආත්මයට ඒක හොඳක් වෙන විශාල සේවාවල් කරන හාමුදුරුවෝ ඉන්නවා. උන්වහන්සේලා නොදැනුවත්කමින් ලබා දෙන්නේ මොනවා හරි කරන්න ඕන දෙයක් නිසා කරනවා. නමුත් ලොකු දෙයක් නම් නෙමෙයි, බොහොම සරල දෙයක්. ඉතින් ඔය චාලිත්‍රයට කරගෙන යනවා. මිනිස්සුන්ගේ කකුල් රුදා විතරයි අවසානේ ඉතුරු වෙලා තියෙන්නේ. එච්චරයි. ඉතින් අපේ මිනිස්සුත් පිනයි කියලා කිව්වොත් මේක ඔන්න කරනවා. පවයි කියලා කිව්වොත් අනේ ඒක නොකර ඉන්නවා. හැබැයි පින කියන්නේ මොකද්ද දන්නේ නැහැ, පව කියන්නේ මොකද්ද දන්නේ නැහැ. සමහරලාට මිනිස්සුයෝ ඇවිල්ලා බුදුහාමුදුරන්ගේ බුදු පිළිමේ හරි ප්‍රශ්නයක් කියලා මනසට කාවැද්දොත් මිනිස්සු බුදු පිළිමේ තෙලියට දාන මිනිස්සු ඉන්නවා. ඇයි ඒ? විචක්ෂණශීලී බුද්ධියක් නැහැ. විචාරශීලී බුද්ධියක් නැහැ. කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා අහනවා, මම ඔයාගේ දරුවාගේ තියෙන මේ කොරගතිය නැති කරලා දෙන්න. එහෙම නැත්තම් නොපෙනෙන ඇස් දෙක මම පෙනීමට පාත්‍ර කරන්නම්. මේ වෛද්‍යවරු කියලා තියෙනවා මෙයා බෑ, මේ හේතුවෙන් මේ උප්පත්තිගත අන්ධභාවයක්, මේ උප්පත්තිගත මේ කොරවීමක්, මේවා මේ විදියට නහල හැදිලා තියෙන, මේ විදියට මේ නහර හැදිලා තියෙන්නේ, මේ විදියෙ මේ විදියෙ මේ ක්‍රියාකාරකම් තියෙනවා, මේක හදවතට මොළයට හා සම්බන්ධයි, මේක ශල්‍ය කර්ම කරන්න බෑ මේක කියලා ඔක්කොම මේ තත්ත ටික දීලා තියෙද්දි කවුරු හරි බොරුකාරයෙක් කිව්වහම අරකට හැවටෙනවා. ඉතින් එයාගෙන් අහන්නේ ඔයා කොහොමද කරන්නේ, මොකද්ද ඔයාගේ මාර්ගය, කොහොමද ඒක සිද්ධ වෙන්නේ කියලා මට පොඩ්ඩක් න්‍යායාත්මකව මේක පැහැදිලි කරන්න. නෑ, ඒ ඔක්කොම දෙයියන්ගේ බලෙන් ඒක කරනවා කියලා දානවා. දැන් අද මිනිස්සුන්ගේ ස්වර්ගය ඇහුවාම නිවන කියලා ඇහුවාම ඒක ගැන බය වෙන්නේ. පව ඔහේ කරගෙන යනවාට හම්බෙයි. ඇයි විමසන්නේ නැත්තේ? ඇයි ගැඹුරින් හිතන්නේ නැත්තේ? ඒ කල්පනා කරන්නේ නැත්තේ කියන කාරණේ තමයි තියෙන්නේ. හොඳයි, මේක ඇත්තයි කියලා හරි ශ්‍රද්ධාවෙන් මුළු ගැන්වුනොත් එයා විමසන්නේ හාමුදුරුවෝ කියන්නේ හරිම තමයි, ඇත්තම තමයි කියලා. අපිට හරි කියන පදනමට එන්නත් එපා, අපිව වැරදි කියන පදනම එන්න බෑ. සැක හිතිය යුතු තැන කරුණෝසේ සැක හිතන්න, විමසිය යුතු තැන විමසන්න, ඒ විදර්ශනා ඥානයේ යුක්ත මිනිස්සයමයි දහමේ යන්නේ. එහෙම නිසා මේක හරි කියන පදනමට එන එක දහමට පැමිණීමක් නෙමෙයි. පුජ්‍යලත්වයට මුල් තැන දීම තමාගේන පුජ්‍යලයටවත් මේ දේශනා කරන ආනන්ද හිමියන් කියන කෙනාට මුල්තැන දීමවත් වැදගත් නැහැ. ඔබ වැදගත්කම තියෙන ඔබ විදර්ශනාවට මුල්තැන දෙන්න, විමසීමට මුල්තැන දෙන්න. ඔබ කියන පුජ්‍යලයට නෙමෙයි වැදගත් විමසීම, ප්‍රවේශණය, සත්‍ය. අපි හැම දිනා තුළම ජීවමාන විය යුත්තේ සත්‍යයයි. වෙන අන්දයක් නොවේ. සත්‍ය කියන්නේ කවරක්ද? සත්‍ය කිසිම පොතක නැත. සත්‍යයට මාර්ගය තියෙනවා, සත්‍ය පොතක නැත. සත්‍ය කිසිම දේශනාවක නැත. සත්‍ය කිසිම දේශනාවක නැත. සත්‍ය කිසිම වචනයක නැත. සත්‍ය කිසිම පුජ්‍යලයක ළඟ නැත. සත්‍ය කිසිම පුජ්‍යලයකට අයිතිද නැත. සත්‍ය තුල අසත්‍ය නැත. සත්‍ය තුල සත්‍ය හා අසත්‍ය දෙකම නැත. එයයි සත්‍ය. එයයි ලෝක සත්‍ය. එයයි යථාර්ථය. ඔබ තෝරාගත යුතු සත්‍යයයි. ඒ සත්‍යයට පිවිසෙන හැම කෙනෙක්ම මනස්කාන්තෝ මනහරෝ ඒ සත්‍යයේ නිවීම, සත්‍යයේ සැනසීම, සැහැල්ලු බව, මෘදු බව විඳිනවා. ජීවිතයේ යථාර්ථය කියන්නේ ගොඩාක් අය හිතනවා අපි මේ වයසට යන එක යථාර්ථය කියලා. ඒක යථාර්ථය නෙමෙයි. වයසට යනවා කියන්නේ උදාර්ථය. ඒක පේන තියෙන දෙයක්. මේ ලෝකේ හැමදාම ඇස් දෙක ඇරලා බලුවම වයසක මිනිස්සු පේනවා, තරුණ අය පේනවා. යථාර්ථය නේ දත් හැලෙනවා. ඉතින් දත් හැලෙන එක යථාර්ථයක් කියන්නේ. ඒ ඉතින් දත් දොස්තර මේ නිවන් දකින්නනේ. අපි කුණු වෙනවා. ඒ යථාර්ථයක් නෙමෙයි. අපේ ඇට තියෙනවා, මස් තියෙනවා, නහර තියෙනවා. ඒක යථාර්ථයක් නෙමෙයි. වෛද්‍ය විද්‍යාව හඳුන ගන්නකොට ඔය සියලු ස්නායු පද්ධති හඳුන ගන්න එක යථාර්ථයක් නෙමෙයි. ජීවිතේ හැම දෙයක්ම දුකට පෙරලෙනවා. ඒක යථාර්ථයක් නෙමෙයි. හැම දෙයක්ම කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා. ඒක යථාර්ථයක් නෙමෙයි. ඒක උඩාර්ථය. ඒක පේන්න තියෙන දේ. ඉතින් පේන්න තියෙන දේවල් වලට තමයි අපි අය අර අසුභවාදී පැත්තට තමයි ජීවිතේ යථාර්ථය කියලා කියන්නේ. ඒ යථාර්ථයක් නෙමෙයි. පේන්න තියෙන දෙයක් උඩාර්ථයක් මිසක් යථාර්ථය නෙවෙයි. යථාර්ථය කියලා කියන්නේ නොපෙනෙන කොටස. පේන කොටස නෙමෙයි, උඩාර්ථය නෙමෙයි. යදා පඤ්ඤාය පස්සති කිව්වේ යථාර්ථය බලන්න. එහෙම නැත්නම් ගැඹුරින් බලන්න. එතකොට පේන කොටස උඩාර්ථය, නොපෙනෙන කොටස තමයි යථාර්ථය කියන්නේ. ඈ දැන් ගහක වුණත් පේන කොටස උඩාර්ථය, නොපෙනෙන කොටස යථාර්ථය. යට තියෙන කොටස මුල් කොටස. දැන් මේ ඉස්සරහා මට පේන ටික, පේන කොටස උඩාර්ථය, නොපෙනෙන කොටස තමයි යථාර්ථය. ඒ නිසා නොපෙනෙන කොටස ස්පර්ශ කරන්න. ඔබේ මනසෙත් නොපෙනෙන කොටස ස්පර්ශ කරන්න. ඔබ පේන කොටස් ටිකම ස්පර්ශ කරන්න. හැමෝටම ඔබේ මනසේ නොපෙනෙන කොටස ස්පර්ශ කරන්න. ඒ යථාර්ථය දකින්න කියලා කියන්නේ. දැන් අපි ශරීරය ගත්තාම අපි ශරීරයේ මේ බලන්න පුළුවන් කොටස් ටිකක් තියෙනවා. හැබැයි නොපෙනෙන කොටසත් තියෙනවා. අපි මේ ඔළුවේ පිටුපස අපිට පේන්නේ, හිස් මුදුන පේන්නේ, අපේ නල්ලත අපිට පේන්නේ නේද? අපේ ඇසි පිහාට අපිට පේන්නේ, ඇහැ බෝලේම අපිට පේන්නේ, ඒ කළු ඉඟිනියව සුදු කොටසේ පේන්නේ, අපේ මූණේ, අපේ තොල් අපිට පේන්නේ, අපේ දත් ටික අපිට පේන්නේ. ඉතින් අපි ළඟ තියෙන පේන්නේ නැති කොටස මනසත් එහෙමයි. මනස කියන්නේ පුජ්‍යල ස්වરૂපයක් තියෙන මමංකාරය. ඒකෝ මනසෙත් නිතරම පේන්නේ නැති කොටසක් තියෙනවා. අපි හිතන්නේපා මේ පේන කොටස තුල මමත්වය ඇති කියලා. ඈ පේන කොටස තුල පුජ්‍යලත්වය ඇති කියලා. පේන කොටස තුල නැහැ. ඒ විකාශනය වෙන්නේ නොපෙනෙන කොටසකින්. දැන් මේ දැකීම කියන එක විකාශනය වෙන්නේ. එහෙම නැත්තම් මේ විසිරෙන්නේ ඇත්තෙම නොපෙනෙන කොටසක ඉඳලා. මේ මොහොතේ ඔබ හැම දෙයක්ම දකිනවා. නමුත් ඒ දැකීමේ ආරම්භය ඔබට පේන්නේ නැහැ. දකින පුජ්‍යලය වැහිලා, දකින දැකීම වැහිලා. ඒ වගේම මනස තුලත් ඒ දැකීම කියන ආරම්භය හට ගැනීම ඔබට පේන්නේ නැහැ. ඒ නිසා ඔබ පරිශීලනය කරන්න ඕන නොපෙනෙන කොටස. නොපෙනෙන කොටස. කොච්චර හැරුණත් ඔබට පිටුපස බලන්න පුළුවන් කමක් නැහැ. ඒක හරියට අර සමහර වෙලාවලට අර නැට්ට අල්ලන්න කැරගෙන බල්ලෝ වගේ. කැරගෙනවා කැරගෙනවා කැරගෙනවා නැට්ටත් යනවා බල්ලත් යනවා නැට්ටත් යනවා බල්ලත් යනවා. එනේ මිනිස්සු පිටුපස බලන්නේ කොහොමද? අරුණට පස්සේ අපි හිතන දැන් ඔබ කිව්ව ඔබට කිව්වහම පිටුපස බලන්න කියලා ඔබ ඍජුවම ප්‍රතිවිරුද්ධ දිශාව දිහා බලයි. එතකොට පිටුපස වෙන කොහටද ඇවිල්ලා? ආයි නැවත කියන ඔබ පිටුපස බලන්න කියලා. ඔබ ආයි හැරිලා බලනවා අනිත් දිශාව. එතකොට පිටුපස තවත් දිශාවකට ඇවිල්ලා. ඇත්තින්ම සැබවින්ම අපේ පිටුපස අපි බලන්නේ කෙසේද? කොහොමද? පුළුවන් කමක් නැහැ. ෆොටෝ එකක් ගහලා බලන්න පුළුවන්, කැමරාවෙන් බලන්න පුළුවන්, කණ්ණාඩියක් තියලා බලන්න පුළුවන්. හැබැයි ඒ කැමරාවේ විදියට තමයි පේන්නේ, කණ්ණාඩියේ විදියට තමයි පේන්නේ. ඒක සත්‍ය නෙමේ. සමහර කණ්ණාඩි වලින් බැලුවහම ඔබටම පේනවා ඇති, ඔබ ලස්සනට පේන කණ්ණාඩි දිනන. සමහර කණ්ණාඩි දිනන ඔබව අවලස්සනට පේන කණ්ණාඩි දිනන. මේ සමහර උදවිය ඒ අවලස්සනට පේන කණ්ණාඩියෙන් බලන්නේ, ලස්සනට පේන කණ්ණාඩියෙන් තමයි බලන්නේ. එහෙම තියෙන දැන් අපිටත් ඒක දැනලා තියෙන සමහරලාට මගේ මූණ නිකන් දිගයි වගේ සමහර කණ්ණාඩි වලින් බැලුවම. සමහර ඒවා මහතයි මූණ. මම බලන මොකද කියලා අරගෙන බලව මූණ දිගට පේනවා, මේක නිකන් මහතට පේනවා. සමහර ඒවා මහත වැඩි වගේ පේනවා සමහර කණ්ණාඩියෙන් බැලුවම. තියෙනවා විශේෂයෙන් ඔය වාහනවල තියෙන අර ලොකු බස් වල වගේ නැමිලා තියෙන සයිඩ් කණ්ණාඩියකින් මූණ බලන්න නිකන් මේ පිටසක්වල ජීවියෙක් වගේ පේන්නේ මූණ ඇඳිලා. එතකොට හේව නැල්ල ඔබ ඒ දකින්නේ හේව නැල්ල. ඈ ඔබේම හේවනල් ලෝක දකින්නේ, සේවනල් දකින්නේ. ඒක කර්ම කාරණා තියෙන මේව කරන්නේ. ඒකර මේ දැකීම කියන එකම නිසා තමයි අපිට පිටුපසක් නිර්මාණය වෙන්නේ. දැකීම කියන එක ආරම්භ වෙන්න නිසාම. දැකීම කියන පදනම තුලම තමයි දෘෂ්ටිය කියන පදනම තියෙන්නේ. දැකීම නිසාම තමයි අපි ලස්සන වෙන්නේ, අවලස්සන වෙන්නේ. දැකීම නිසාම තමයි අපිට ආලෝකය හා අන්ධකාරය නිර්වාණය වෙන්නේ. දැන් ඇස් අන්ධ අයට අන්ධකාරය කියන එක තියෙනවා. ඇස් තියෙන අයට ආලෝකය අන්ධකාරය දෙකම දකින්න පුළුවන්කම තියෙනවා. නමුත් නිවන කියන්නේ ආලෝකය හෝ අන්ධකාරය නෑ. ඇයි? හේතුව එයා ඇස උපාදානය කළා නැස කිව්වහම මේ මස්ස හැනෙමේ. උපාදාන හැක් වෙනවම තියෙනවා. චක්කු විඥානමේ හැක් වෙනවම තියෙනවා. ඒ ඇස අධ්‍යාත්මික හැක් තියෙනවා. ඒ ඇස නිරෝධ ඇසක් බවට පත් වෙනවා. මේ ඇසක් කියන එකක් නිර්මාණය වෙන්නේ කොහොමද? ග්‍රහණය තුල. ඇස කියන එක තියෙන. ඇස තුල කෝණ හට ගන්නවා. දෘෂ්ටි හට ගන්නවා. එතකොට තමයි ඒකට අපි ඇස කියලා කියන්නේ. එහෙම නැතුව දැක්ක ප්‍රමාණයෙන් ඇසක් බවට පත් වෙන්නේ නැහැ. ඒක රූප බවට පත් වෙන්නේ නැහැ. රූප වේදනා වෙන්නේ නැත්නම්, රූප සංඥා වෙන්නේ නැත්නම්, රූප සංකාර වෙන්නේ නැත්නම්, රූප විඥානගත වෙන්නේ නැත්නම් ඒක දැක්මක් බවට පත් වෙන්නේ නැහැ. දැක්ක දැක්ක පමණයි කියලා කියන්නේ අතහැරීමේ දැකීම. ඒ අතහැරීමේ දැකීම අවබෝධයට පාත්‍ර වෙච්ච කෙනෙක් ළඟ තියෙන සිද්ධි දහමයක් මිසක් මේ සාමාන්‍ය පුතඥයන්ට ක්‍රියාත්මක කරවන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි අය දැක්ක දැක්ක පමණයි කියලා ඒ රූප පට ගහ ගහ ඉන්නවා. වෙනස් කර කර ඉන්නවා. එහෙම කවදාවත් ඔබට එහෙම මේ දැක්ක දැක්ක පමණයි කියලා තත්ත්වයකට එන්න පුළුවන් කමක් නැහැ. දැකීම ඉක්මවන්නට ඕන. මට මේ කියන ධර්මය නොතේරෙන්න පුළුවන්. නමුත් ඔබ දහස් වරක් සයක් වරක් එහෙමත් නැත්නම් ලක්ෂ වාරයක් විමසන්න. අපිට අපි හොයාගෙන යන කාලේ විමසන්න නිසි වචනයක් තිබුණේ නැහැ. ඍජු ප්‍රතිපදාවක් තිබුණේ නැහැ. අන්ධයෝ අන්ධයන්ට පාර කියනෝ වගේ ප්‍රතිපදා අපිට ගොඩාක් අහුනේ. අපි ප්‍රතිපදාවල් වල ගොඩාක් වෙහෙස වුණා, දුක් විඳා. අවසානයේ මට මේ රටත් එපා වෙලා අඳුම තරමේ වෙන වෙන රටවල් වල හරි මේක ඇති කියලා හිතාගෙන අපි යන්න සූදානම් වෙද්දී තමයි අපිට මේක හම්ුනේ. මේ ලංකාව තුලම තිබිලා තිබුණා. පුදුමේ කියලා කියන්නේ මේක ආරක්ෂා කරන්න බැඳිච්ච පිරිස අද මේ ධර්මයේ අධ්‍යයනය නොකරන එක. ඒගොල්ලෝ අනිත් අයට අනිත්‍යයි අනිත්‍යයි කිය කිය ගහනවා, ගැහිලා ගොඩ නැගිලි ටිකකුයි වලාකුළු බැමිඩිහිකුයි අරවයි මේවයි මේ පංසල් ගුහාවල් හැම තැනම බල්ලෝ ළඟින්න තියෙන ඕන තරම්. නමුත් මේ අධ්‍යාත්මික ගවේෂණය කරන්නේ නෑ. ඒගොල්ලෝ හිතන හැම දෙයක්ම පන්සලට ලබා දිය යුතුයි කියලා. හැබැයි ඒගොල්ලෝ ලෝකයට යමක් ලබා දිය යුතුයි කියලා හිතන්නේ නෑ. ඒගොල්ලොන්ට ලබා ගැනීමේ තෘප්තිය පමණක් ගැන ඒගොල්ලෝ කතා කරනවා. නමුත් දන් දීමේ තියෙන මොන තරම් අපහසුතාවයක් තියෙනවද කියලා දීලම බලන්න ඕනේ. ඒක තමයි ප්‍රශ්නේ. එහෙම ගැටලුවක් තියෙනවා. ඒක තේරුම් ගන්න නැති ප්‍රශ්නේ. අපිට උන කාට වුණත් දීමේ වරුණාව කරන්න පුළුවන්, ලැබීමේ සන්තෝෂය ලබන්නත් පුළුවන්. හැබැයි දෙන්න ගිහිල්ලා තමයි බලන්න ඕන මොන තරම් අමාරුද කියලා. එහෙම දෙයක් තියෙන. හැබැයි මේ භෞතික දේ, භෞතික අවශ්‍යතාවයන් අනුව ඒක සිද්ධක වෙන්න ඕන දෙයක්, ඒ ප්‍රායෝගික දෙයක්. ඒක ප්‍රායෝගික වෙනම සිද්ධාන්තයක්. ඒක භෞතික දේ භෞතික පැත්තටමයි තියෙන දෙයක්. ඒක පරමාර්ථයක් ඒකේ නැහැ. ඒක මට දුන්නත් එච්චරයි, වෙන කෙනෙකුට දුන්නත් එච්චරයි. ඒක සම්මුති දෙයක්. හැබැයි මේ සම්මුති දේ පරමාර්ථ නිවනක් කරා යොමු වෙනකොට ඒකේ වටිනාකම වැඩි. සම්මුති දේ පරමාර්ථයක් නැති දේවල් කෙරෙහි යොමු වුණාම ඒකෙන් වන ප්‍රතිවිපාක සුබතාවය අඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නරක ස්වභාවයක් ගන්න පුළුවන් කමක් තියෙනවා. ඒ නිසා සම්මුති දේ වුණත් හොඳ දෙයට ලැබුණාම තාම ප්‍රබල බලයක්, ආනිසංසයක්, ගුණයක් තියෙනවායි කියන එක අපි කාටත් පැහැදිලි වෙනවා. අපිට ප්‍රසාදයටපත් වෙන්න පුළුවන්, සතුටටපත් වෙන්න පුළුවන්, හේතු කාරණයක්, හේතු සාධකයක් බවටපත් වෙනවා. දැන් අපිට මේ උපකාරක ලැබිච්ච නිසානේ පින්න තුන්නේ, දවාඩිලා බණහන්නේ, ධර්මශාලාවක් තියෙන නිසානේ. එහෙම දේවල් තියෙනවා. එහෙම කරන අය ඉන්න කොහොම සද්භාවයෙන් මේ උපකාරක කරන අය ඉන්නෝ. දැන් මේ උඩු මහල ආදී මේ කවදාවත් මට මේ බණ කියලා රුපියල් 100 එකතු කරලා මේක හදන්න බෑ. ඉතින් අපි ඔය චන්දන තිසේරා මැතිතුමා, ශාමලී තිසේරායි මැතිණිය, පවුල පින්නතුන් එකතු වෙලා මට ටයිල් ගැටයක් උඩට උස්සන් යන මහන්සියවත් තියන්න නැතුව ඒක කරලා දුන්නා. බොහොම වේදමක් නේ. ඉතින් මම දැන් ලක්ෂ 15ක් 20ක් වේදන් වෙන්නේ නැති ඒ ටිකට. ඉතින් මට කිසිම මේ වදයක් දුන්නේ නැහැ. මම හිතන්නේ මම කල්පනා කරන්නේ මටත් මේක පහසුවෙන් සහැල්ලුවෙන් කළා ලැබුණේ මමත් මිනිස්සුන්ව නිව්වා. ඒ නිසා මටත් නිවෙන පරිසරය හැදිලා දෙනවා කියන එකයි. උර අපි ලෝකෙට හොඳ දෙයක් දෙනකොට හොඳ දෙයක් Tamanta ලැබෙනවායි කියන කාරණය. ඒ වගේම මේ හා පැත්තේ ඉඳමේ අපිට හොඳ ධර්මශාලාවක් තැනීමටත් ඒ පින්නතුන් ක්‍රියා කරමින් කටයුතු කරනවා. ඒව ලේසි පාසු දේවල් නෙමෙයි. ඒව ලොකු බෝසත්කමක් හිතේ තියෙන්නට ඕන, ලොකු අත්හැරීමක් හිතේ තියෙන්නට ඕන, පරිත්‍යාගයක් ලොකු හිතේ තියෙන්නට ඕන, ලොකු බලයක් ඒක. ලොකු දෙයක් පොඩි දෙයක් නෙමෙයි ඒක. සාමාන්‍යයෙන් ලෝකේ પરම්පරා ගණනාවකටම තමන්ගේ තියෙන ගොඩ පුළුවන් තරම් වැඩි කරගන්න වෙරදරන ලෝකයේ සද්ධර්මයේ වෙනුවෙන් අපිට දුන්නයි කියලා අය හම්බෙන සත පහක් නැහැ. අය ප්‍රතිලාභ නැහැ. ආයෝජන නැහැ. මුකුත්ම නැහැ අපිට දුන්නහම. ඒක දුන්නම ඒක ඇතහැරිය විතරයි. ඒක ධර්මයේ වෙනුවෙන් කරන සේවයක්. එතකොට මං කරන සේවය වගේම සේවයක් තමයි මේ පුටුවක් දීමෙන් මේ අවශ්‍ය කරන විදුලි පංකාවල් මේ ලබා දීමෙන් මේ ශාලාවල් මේ හදලා දීමෙන් ඒ ලබා දුන්නු ශක්තියින් ටිකත් අර ධර්මයේ ශක්තිය වගේම බලයක් ඒක බලපවත්වන ශක්තියක්. මේ ඔක්කොගේම හරය සාරේ අවසානයේ අරගෙන යන්න ඔබේ නිවීම සඳහා අවබෝධය සඳහා. මේක දේශනයක් පමණක් නෙමෙයි. අවශ්‍යයි විමසුන් බුද්ධිය. මකන්ද ධර්මය විමසන්න. දැන් අපි මේ ධර්ම කරුණු අතර කොච්චර ගැඹුරු ධර්ම කරුණු කිව්වද? ඒ සුවිශේෂ ධර්ම කරුණු නොතීරෙච්ච ඒවා මොකද කරන්නේ? ඒක අත්හැරලා වෙන එකක් කියනකම් බලන් ඉන්න එපා. ඒ නොතීරෙච්ච හැම වචනයක්ම තේරුම් ගන්න ඕනේ කියන පදනමට ඉන්න. ගණන් ගන්න නැතුව අතහරින්න බා. ඒක තේරුන්නේ නැහැ. ඒක වැඩක් නැහැ. දැන් විභාගයක් ලියද්දි මට මේක තේරෙන්නේ නැහැ. ඊළඟ එක ලියනවා. ඒකත් තේරෙන්නේ නැහැ. ඒක යන්තම් තේරෙන්නේ. ආ අපි ඊළඟ එක තේරෙනවා. ඒ වුණත් පේපර් එක ෆේල් වෙනවා. ඒක තේරෙන්නේ නැහැ කියලා අතහැරියොත්. අපි කරන්නේ මොකද හදන්නේ? හැම එකකටම උපරිම පිළිතුරු සපයන්න මහන්සි වෙනවා. තේරෙන්නේ නැහැ එක අතහැරියොත් මුළු පේපර් එකම නිකන් දෙන්නයි වෙන්නේ. ඈ ඒ නිසා මේ ප්‍රශ්න පත්‍රයේ සයිනාංශගේ මේ දේශනේ එක ප්‍රශ්නයක්වත් එක වචනයක්වත් නොතේරෙනවයි කියලා අහකට දාන්න යන්න එපා. අඩුම තරමේ අසභ්‍ය වචනයක් කිව්වත් ඒකත් හරියට තේරුම් ගන්න. එහෙනම් එතකොට ඒක අසභ්‍යයි කියලා තේරුම් ගන්නවා. සභ්‍ය වචනයක් කිව්වොත් ඒකත් හරියට තේරුම් ගන්න. ගැඹුරු අදහාල වචනයක් කිව්වොත් ඒකත් හරියට තේරුම් ගන්න. එතකොට ඒක ඒ විදිහට තේරුම් ගත්තා බවටපත් වෙනවා. නැත්තම් සමහර අයට අසභ්‍යයක් කිව්වත් ඒක තේරෙන්නේ නැහැ. සභ්‍යයක් කිව්වත් ඒක තේරෙන්නේ නැහැ. ඔක්කොම හේ කියලා ඉඳී. ඒස තේරුම් ගැනීම කියන එක හරීම වැදගත්කමක් තියෙනවා. ඇයි එහෙම දෙයක් අපි නිතර අවධාරණය කරන්න පටන් ගත්තේ? මේක තේරුම් ගත්තා මිහිඳු මහරහතන් වහන්සේ. ලංකාවේ ඉන්න මිනිස්සුයෝ අර සෝබා ධර්මයෙන් සියලු ශක්තියින් ලැබිච්ච නිසා කම්මැලි සිංහයෝ ටික. කම්මැලි සිංහයෝ ටික. මේගොල්ලන්ට බලය තියෙනවා. ඒනනම් නිදාගෙන ඉන්නේ. ඈ සිංහේ කවදි කරන්න ඕන එයාගේ ශක්තිය දකින්න. ඒ නිසා ඔය ඇත්තෝ ටිකක් අවදි කරන්න ඕන. අවදි වෙන්නේ කියන්නේ දැන් සෝමහාමුදුරුව වගේ ඇවිල්ලා මොකද කරන්නේ? දීගට ආරාට ඔක්කොටම බැන්නා. බැන්නහම තමයි අවදි වුනේ. ඈ මොඩියෝ කියලා කොච්චර හරි බැන්නා. ඒ බැන්න දෙයට තමයි අවදි වුනේ. එහෙම නැත්තම් අවදි වෙන්නේ නැහැ. ඒ නිසා මේගොල්ලන්ට බැලලා හරියන්නේ පොල්ලක් ගනලා තියන් ගහන්න ඕනේ. අවදි වෙන්න. එතකොට තමයි තේරුම් ගන්න. එහෙම දේවල් කරලා තියෙනවා අර සාසන ඉතිහාසයේ එක සාවිඳාංශයක කෙනෙක් හිටියා ගුරුවරයෙක්. එයා ගණිත ගෝලියෝ හදනෝ වඩනෝ ගොනු කරනෝ ඒ ගෝලියෝ නිවන් දකින්න බනහලා ගුරුනාංශි නිවන් දකින්නේ නැහැ. අවසානයේ තමන්ගේ ගෝලියෙක්ගෙන් ගුරුවරයාට නිවන් දකින්න සිද්ධ වෙනවා. ඉතින් ගෝලයට මොකද ගුරුවරයට මොකද කිව්වේ? ඔහොම බෑ කිව්වා. එහෙනම් මං කියන විදිහට වැඩ කරන්න ඕන කිව්වා. හරි එහෙනම් මං ඕන දෙයක් කරන්නම් කිව්වා. මඩවලක් පෙන්නලා කියන අර මඩවලේ උඩ පනින්න කිව්වා. එයා බොහොම ආඩම්බරේ ඉඳලා ලස්සනට හිස බාලා සිවුරු පොරවගෙන හරි මෝස්තරේට හිටපු එක්කෙනේ. එයා කල්පනා කරා ගෝලයා කියන්නේ දැන් හරි වැඩේ වෙන්නේ. ඇයි? එයා තුල තියෙනා වූ අර තියෙන පුහු දේවල් යන්න අතන උඩ පනින්න කිව්වා. උඩ පැනන්නට පස්සේ ඉන්න කිව්වා. දැන් අපි ළඟට උනත් සමහරලාට ඇවිල්ලා ඉවරලා ඒගොල්ලෝ ළඟ දැඩි උද්දච්චකම් මාන්නකම් අරව මේ ඔක්කොම ඔළුවට තියාගෙන හිටියොත් එහෙම නිවන් දකින්ද? නිවන් දකින්නේ නිවන් දකින්නේ. සමහර ගිහියෝ ළඟ පදනමක් තියෙනවා මේ හාමුදුරුව අපෙන් ජීවත් වෙන්නේ පිනට කන්නේ කියලා. මතක තියාගන්න අපි පිනට කන්නේ නැහැ. මම මේ ජොබ් එකක් කරන්නේ. සර්විස් එකක් මම කරන්නේ. මම මනෝ වෛද්‍යවරයෙක්. මම මනෝ වෛද්‍ය උපදේශකවරේ. මෙහෙට මානසික රෝගීන් වශයෙන් ආපු කී දෙනෙක් නම් මනෝ වෛද්‍යවරු සනීප කරන්න බෑ කියලා අයින්නට දාපු අය අපි සනීප කරලා තියනවාද? ඈ අපි මනෝ වෛද්‍යවරු. එසේ අපි ජොබ් එකක් කරන්නේ. අපි අර අනිත් වෛද්‍යවරු වගේම මේ 4000යි 5000යි කියලා ටිකට් කඩන්න නැති එක විතරයි තියෙන්නේ. නලාවක් කරේ නැති එක විතරයි තියෙන්නේ. එනිසා අපි ජොබ් එකක් කරන්නේ. ඒ නිසා පිනට කනවා නෙවෙයි. ඉතින් බුදුහාමුදුරුවන්ටත් කියයිනේ පිනට කන්නේ කියලා. අර මේ නේද අර බැන්නේ වසල සූත්‍රයේදී නේද? බුදුහාමුදුරුවෝ කිව්වා මම පිනට කන්නේ මම වගා කරගෙන කන්නේ මම ජොබ් එකක් කරලා කන්නේ කිව්වා. ඈ ඊට පස්සේ නිගා කරලා දෙනු දෙයි මොකද කරේ? ආහාරයට ගත්තද? නෑ මම බන කියලා පහදවාගෙන ආහාර වේලට පහදවාගෙන මම ගන්නේ නෑ. ඔබ මුලින්ම එපා කිව්වනේ, ප්‍රසාදේ දැක්කුවනේ. ඒ නිසා මම මේක ගන්නෑ. මේක වතුරට හලන්න කිව්වා. ගිහිල්ලා මේ ජලපාරකට හලන්න කියලා කිව්වා. මොනවද සතු නැති තැනකට දාන්න කොහොමද කිව්වා. ඉතින් එහෙම තත්ත්වයක් තියෙනවා. නිසා කිසි විටක හිතන්න එපා මේ කෑම කන්න කෑමත් එක්ක සම්බන්ධයක් කරලා ප්‍රත්‍යත් එක්ක සම්බන්ධයක් කරලා සාසනය ගැන හිතන්න යන්න එපා. ඒක කොයි කාට වුණත් ඔය ඉන්න ඕනම හාමුදුරු කෙනෙකුට උගත්කමක් තියෙනවා, හැකියාවක් තියෙනවා. ඒ ජීවත් වීමේ යම්කිසි සම්ප්‍රදායක් අවශ්‍ය කරනවා නම් බණ කියන්න උවමනාවක් නැහැ. ඒගොල්ලන්ට බිස්නස් එකක් කරලා වැඩේ කරගෙන යන්නත්, ව්‍යාපාරයක් කරලා කරගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. දැන් අපි මෙහෙදි ප්‍රතිවරුණා කිරීමක් කරන්නෙත් නැහැ. හැබැයි තින් දෙන දෙයක් කෘතගුණ සලකමකින් යුක්තව අගය කිරීමක්, ස්තුතිවන්ත වීමක් තියෙන කිසි විටක මෙහි අපි එහෙම කරන්නේ නැහැ. නමුත් ප්‍රායෝගිකව යම්කිසි සිද්ධයක් වෙනකොට ඒවට ගෙවීමක් කරේ මේ කියනවා. දැන් අපි දුරබැහැර දේශනයකට හරේ මේ කැඳවනවා නම් අපි කියනවා ඉතින් මෙච්චර නේද වියදමක් කැපවීමක් කරන මෙච්චර මුදලක් ඕගලන්නේ කැප වෙලා කරන්න පුළුවන්ද කියන කතාවක්. නමුත් ඒවා අය කිරීමක් නෙමෙයි, සම්මුති විහිදන් කටයුතු ටිකක් පමණයි. ඒවා එක්ක ධර්මයත් එක්ක ඒවයි කිසිම සම්බන්ධතාවයක් නැහැ. එච්චරයි තියෙන කතාව. මේක ප්‍රායෝගික සිද්ධිය පමණයි. එහෙම නැත්තම් සමහරලාට අපිව හැමදාම ගෙන්නගෙන බනහන්නත් හැම ගෙදරම කැමති, හැම තැනම කැමති, හැම පන්සලම කැමති, මාව හැම පෝයෙටම එනවනම් කැමති. එහෙම අය ඉන්නවා. එහෙම ආයතන තියෙනවා. නමුත් එහෙම අපිට කරන්න පුළුවන් කමකුත් නැහැ. නමුත් ඒක ඇත්ත වශයෙන්ම එක්ක මෝස්තරේට එහෙම නැත්තම් තමන්ගේ ආයතනය ජනප්‍රිය කර ගැනීම පිණිස එහෙම රටාවකට. නමුත් ඒ කැමැත්ත වගේම කැපවීමක් කරන්න පුළුවන්ද කියලා අහුවාම බෑ. ඒ කැමැත්ත වගේම යම්කිසි එකකට වටිනාකමක් දක්වන්න පුළුවන්ද කියලා අහුවාම ඒව බෑ. අර නිකම් වෙවිලා කල්ලා යනවා. හරි ෂෝ. ඒව කරනවා නම් අපි බොහොම සතුටයි. කියන්නේ අතින් ගිවාගෙන පෙට්‍රල් ගන්න ඇවිල්ලා වැඩසටහනක් කරලා මේ අපි එහෙම යන්නේ. හරි ෂෝක් වැඩේ. ඈ හරි ෂෝක් වැඩේ. එහෙම කරන්න ඕනද? එහෙම එහෙම කටයුතු කරන්න පුළුවන් කම ලෝකේ කරන්න පුළුවන් අයත් ඉන්නවා, බැරි අයත් ඉන්නවා. නමුත් ඒකට යම් කිසි අගයක් වටිනාකමක් දිය යුතුයි කියන තැනත් ඉන්නවා. දැන් මම මේ පහුගිය දවසේ මේ ආපිකෝ එකට ගියා, මේ පුටු වර්ගයක් ගන්න. මම නිකන් ඉස්සරහා ඉන්න මට සිද්ධ වුණා විනාඩි 20ක් 30ක් විතර. ඒක ඇතුලේ බාර් එකක් තියෙනවා. මිනිස්සු හූ ගාලා එතෙන්ට යනෝ යනෝ යනෝ එනෝ එනෝ රෙද්දපල්ලේ හංගගෙන එළියට බෝතල් අරන් යනවා. ඉතින් මං ඇහුවා මෙතන තියෙන අඩුම රක්ක බෝතලේ කීයද කියලා. අන්තරනේ අඩුම එක තියෙන්නේ 1300යි කිව්වා. මට ගන්න නෙමෙයි මං ඇහුවේ. ගාල කීයද කියලා. එතකොට මං ඉද්දිම එදෙන්න 30-40ක් ඇවිල්ලා ගියා වේගෙන් ඒ විනාඩි 20ට. ඒ කියන්නේ ඒ ඩිංගට රුපියල් 50,000කට එහා බිස්නස් එකක් එතන සිද්ධ වුණේ නැද නැද්ද? වුණා. මං ඉතින් මගේ ඩ්‍රයිවර් උන්න හැට කිව්වා මුන්ට 5,000කට රුපියල් 100ක් දෙන්න කිව්වා. අමාරු මේ පිරිමි කියන කට්ටිය මේ බාර් කොච්චර පෝෂණය කරනවද? ඒ වගේම තමන්ගේ සල්ලි ටික කෙලින්ම පිට රටවල් වලට පටවනව නේද? මොන තරම් අසරණ මිනිස්සු දුක් විඳිනවද? මේ වළං හොදනවද මේ සල්ලි ටික ආයේ මේ රටට ගේන්න? විනාශයක් නේද තමන්ගේ යාළුවට කරන්නේ, තමන්ගේ මිත්‍රයට කරන්නේ? ඇයි මිනිස්සුන්ගේ මිනිස්සුන්ගේ ජීවිතේටම මිනිස්සු හානියක් නේද? තමන් ලබාගත් ශරීරයට අපරාධයක් නේද? තමන්ගේ දැන් අපි මේ ශරීරේ ජීවත් වෙනකොට අපි මේ ශරීරයට මේ ගෞරවයෙන් ජීවත් වෙන්න ඕන. ශරීරය තුල gedaraක ජීවත් වෙනකොට ඒ gedara තුල අපි ගෞරවයෙන් ජීවත් වෙන්න ඕන. ඒ gedara මේ හොඳින් පවත්වාගෙන, ඒ වගේම වාහනයක අපි යනකොට ඒ වාහනයට ගෞරවයකින් අපි කටයුතු කරන්න ඕන. වෙලාවට සර්විස් කළා, හරියට සෝදලා, වතුර බලලා, ඒ ඔක්කොම කරන්න ඕන. එතකොට මේ දේවල් අපිටත් හොඳ ප්‍රතිචාරයක් දක්වනවා. හොඳින් අපිවත් රැක බලා ගන්න. ඒ වගේම මිනිස්සු මේ මිනිස්සු කරන්නේ තමන් ජීවත් වෙන ගෘහයට නිගා දීමක්, නිඳා කිරීමක්, තමන් ජීවත් වෙන ගෘහය විනාශ කිරීමක්, තමන්ව තමන් විනාශ කර ගැනීමක් මේ මිනිස්සු. එතකොට බලන්න දැන් එවැනි මිනිස්සෙකුට ළඟට ගිහිල්ලා කිව්වොත් එහෙම මේ බණ පොතක් දීලා මුද්‍රණ වේදමට රුපියල් 50ක් දෙන්න කියලා කිව්වොත් එහෙම මොකද කියන්නේ? ධර්මයේ විකුණම් කරනවා. බුද්ධ රූප විකුණම් කරනවා කියලා අන්න බයිනම. මේ කසිප්පු විකුණම් කරන බරවට වැඩිය හොඳ නැද්ද? බුද්ධ රූපයක් විකුණනවා. ඈ අර අධර්මයේ විකුණනවට වැඩිය හොඳ නැද්ද මේ ධර්මයේ අනිත් කෙනෙකුට විකුණුනේ කාලේ විකුණන එක? ඒක මහා හොඳ දෙයක්, පින්කම. ඉතින් අන්න එවැනි චින්තනයක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ ධර්මයට තමයි ආය කරන්න හොඳ නැහැ, මුකුත් හොඳ නැහැ. අධර්මය ඕකේ, ඒකට කමක් නැහැ. ඇයි අපි ඒක ගහුවම වෙරි වෙනවනේ? ධර්මය ගහුවම වෙරි වෙනවද අපිව? හැබැයි වෙරි වීමෙනුත් බලාපොරොත්තු වෙන්නේ සැපන මතක තියාගන්න. ඒ වෙරි වීමටත් වඩා සැපයක් ධර්මයේ ඇසීමෙන් තියෙනවා. හොඳට මතක තියාගන්නට ඕන. ඒක ඇත්ත කතාව. දැන් මේ කොළඹ තියෙන ලොකු හෝටල් තියෙනවා. ඔය ලොකු හෝටල් වල වාර්ෂික සංවස්රණ පාටි එක එක කම්පැනි වලින් දානවා. එක පැය ගානක, පැය 7-8 කාලයකට ඒ කම්පැනි එකක් ඒ විශාල හෝටලයකට ගෙවන දාන කීයද කියලා අහුවාම 145යි කිව්ව එක්කෙනෙක්. අපේ ඉන්න කට්ටිය ඔක්කොම ගැලලා හෝටල් එකේ බිල 145යි කිව්වා. උඩ ගිහිල්ලා බිම වැටෙන ධන. ඉතින් ඊවෙනි අතරක අර හොඳ දෙයට කැපවීම කරන මිනිස්සු දිහා බැලුවහම, අය දිහා බැලුවහම, ඥානවන්තයෝ දිහා බැලුවහම මොනතරම් ප්‍රසාදයක්, මොනතරම් සතුටක් දැනනවද? ඊවෙනි නිස්කාරණ දේවල් ආකාරයට සිද්ධ කරන ලෝකයක් දිහා බලන. ඒ නිසා ඔය පින්නතුන් හොඳ දෙයට යොමු වෙලා තිනෝ, හරි දෙයට යොමු වෙලා තිනෝ. හරි දේ ප්‍රතිඵල ගන්න මෙලවටත් හොඳයි, පරලොවටත් හොඳයි, සසරටත් හොඳයි, හැම දෙයකටම හොඳයි. තමා දිහා බලන්න සියල්ල අතහැරීමෙන්. ඔබ ජීවිතේ හරය හැටියට ගන්න අතහැරීම. ඒක තමයි ධර්මයේ ප්‍රතිඵලය. භෞතික වශයෙන් නෙමෙයි, භෞතික වශයෙන් අතාරින්න කොට හින්ගන්න වෙනවනේ. අධ්‍යාත්මික වශයෙන් සියලු සංස්කාරමය චේතනා දෘෂ්ටි අතහරින්න. මේ අතහැරීම භෞතිකවාදී ක්‍රමයට අරගෙන තමයි මේ රටට මේ විනාශය වෙලා තියෙන්නේ. භෞතිකවාදී ක්‍රමය තුළ නිර්මාණශීලී වෙන්න, දීර්ඝකාලීන පැවැත්ම සඳහා භෞතික අවශ්‍යතා සඳහා ව්‍යාපාර කරන්න, ආයෝජන කරන්න, ඒ කටයුතු කරන්න, මනසින් සියල්ල අත්හල දර්ශනය දකින්න. භෞතික දේ භෞතික දෙයක් හැටියට පරිපාලන හා ක්‍රමවේදයක අනුව සිද්ධ කරන්න, නිකම් බොරුවට අර්ග තණ්හාව මේක තණ්හාව රේ මෙහි කියන්න ඕනේ නෑ. මම කියන්නේ බන වෙනමයි, ගනුදෙනු වෙනමයි, හිතවත්කම් වෙනමයි කියලා කියන්නේ. දැන් අපි මොනවා හරි ආයතනයකට මේ මුදලක් දුන්නා, මේගොල්ලෝ සමහරලාට බිලක් නිකුත් කරන්නේ නැතුව ඉන්නවනම් සකදේව මේ වැඩන්නේ මට මේකට බිලක් දෙන්න. මනසේ විශ්වාසවන්තකම ඒ වෙනමයි, ධර්මීය වෙනමයි, ලෝභ දේශ මොහ වෙනමයි, ඊගනතනු වෙනමයි කියන පන්දනමෙන් අපි ක්‍රියා කරන. එතකොට මානසික නිරවුල් භාවයත් හරියට තියා ගන්නවා. එච්චරයි. ඒක ගාව ගන්න යන්න එපා. එතකොට පිට තියෙන දේවල් එහෙම ගාව ගන්න ගියාම මොකද වෙන්නේ? ඒ කාර්යයන් කරන න්‍යායක් තියෙන, ක්‍රමවේදයක් තියෙන, ඒ ක්‍රමවේදයත් එක්ක මේ ධර්මයේ පටලවා ගන්න ගියාම මොකද වෙන්නේ? අක්‍රමවත් වෙනවා. එහෙම අක්‍රමවත් භාවයක් ඇති කරගන්න එපා ධර්මයේ තුනේ. අධ්‍යාත්මික සියල්ල මත හරින්න ඕන. මොනවද? ඇස සහ ඇසට ගෝචර වෙන සියල්ල, කන සහ කනට ගෝචර වෙන සියල්ල, කනට ගෝචර වෙන සියල්ල වචන, ශබ්ද, නාසය සහ නාසයට ගෝචර වෙන සියල්ල, දිව සහ දිවට ගෝචර වෙන සියල්ල, කය සහ ගහයට ගෝචර වෙන සියල්ල, මන සහ මනත ගෝචර වෙන සියල්ල අතහරින්න. දැන් බලන්න, එසේ අතහැරීමක් කළාට පස්සේ ඔබට පිළිකුල් කරන්න හරි, ඔබට භාවනා කරන්න හරි අරමුණක් තියේද? දෘෂ්ටියක් තියේද? එතකොට වීරිය ඔබ යොදවන්න ඕනද නැහැ? වීරිය යොදවන්න ඕනේ. මේ තමයි નિરાයාසේ නිර්වාණය. විපූර්ණ නිදහස කියන පොතේදී සඳහන් කළා. මොකද්ද කියන්නේ? નિરાයාසේ නිර්වාණය. નિરાයාසේ නිර්වාණය. නිවන් දකින්න තමයි ආයාසය ඌමනාව නැත්තේ. නිවන් දකින්න පුළුවන් නිකන් ඉඳලා. ඒක නිකන් ඉඳලා කිව්වහම අර කට්ටි හිතන්නේ අර පරණ අපි හිටපු විදිය නේ, නිකන් හිටියේ ඒ විදිය වෙන්නේ තියලා නෑ. ඒ විදිය නිකන් හිටීම නෙවෙයි, ඒ විදිය වැඩ කරනවා හැමදාම. චින්දාමය වශයෙන් වැඩ කරමින්, ලෝභ ද්වේෂ මෝහ ක්‍රියාත්මක කරමින් හිටපු තැන නිකන් ඉඳීම කියන්නේ කොහොමද? එතකොට මේ නිකන් ඉඳීම කියලා කියන්නේ වෙනම එකක්. ඈ? හරි ගම්බීර කාරණයක්. මනස මේ හැමතිස්සෙම දුවන්නේ ඇයිද කියන ප්‍රශ්නේ ගොඩ නගන්න. තණ්හාය ජායති සෝකෝ, තණ්හාව නිසා. තණ්හාව කියලා කියන්නේ මොකද්ද? ඔව්, මෙසේ වේවා මෙසේ නොවේවා කියන පදනම. ඒක තමයි තණ්හාව. එතකොට තණ්හාව නැහැ කියලා කියන්නේ, ආසා නැහැ කියලා කියන්නේ ප්‍රතික්ෂේප කිරීම, පිළිකුල් කිරීම නෙමෙයි. දෘෂ්ටිගත වීම නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. මේක වචනේ ඉක්මව, දෘෂ්ටි ඉක්මව, සංකල්ප ඉක්මව, ව්‍යායාම උත්සාහය ඉක්මව, සතිය සිහිය ඉක්මව, සමාධිය ඉක්මව ධර්මතාවය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ අතහරින්න ඕන. ඒ අතහැරියාම තමයි ඔබ ආර්ය අෂ්ටාංග මාර්ගයට පිවිසෙන්නේ. අපේ අය තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ අල්ලගත් එක. දෘෂ්ටි අල්ලගෙන, සංකල්ප අල්ලගෙන, වචන අල්ලගෙන. ඒගොල්ලෝ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා වෙනෝම සංකල්ප, දෘෂ්ටි, වචන, සති සමාධි ටිකක් දාලා හදලා තියෙනවා. එතකොට ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අර Hindu ක්‍රම වේදයට යන ආර්ය අෂ්ටාංග මාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. ඒක ජීවත් වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයක් බවට පත් වෙලා තියෙනවා. නමුත් සියල්ල අතහරින්න තියෙද්දී ආර්ය අෂ්ටාංග මාර්ගෙ මොකට අල්ල ගන්නවද? අනිත්‍ය දුක්ඛනාත්ම මොකට අල්ල ගන්නවද? පටිච්ච සමුප්පාදෙම කොට අල්ල ගන්නවද? පංච උපාදානස්කන්ධෙම කොට අල්ල ගන්නවද? සබ්බේ සංඛාරා අනිච්චයි කිව්වට පස්සේ අනිත්‍යම කොට අල්ල ගන්නවද? ඈ සබ්බේ සංඛාරා අනිච්චයි කිව්වම අනිත්‍යම කොට අල්ල ගන්නවද? ඥානවන්තයෙක් කල්පනා කරන්න ඕන කාරණයක් නේ. ඒකෝ අනිත්‍ය අල්ලගත්තාම සබ්බේ සංඛාරා අනිච්ච වෙනවද? වෙන්නේ නැහැ. ඒක බුද්ධියෙන් කරන්නකෝ, ඕක ඥානයෙන් කරන්නකෝ. ඔය தත්ත්වය යථා භූත ඥානයෙන් දකින්නකෝ. ආ ඊට පස්සේ ඔබේ සම්පූර්ණ ඇහැ නිදහස් වෙයි, කන නිදහස් වෙයි, නාසය නිදහස් වෙයි, ඈ වචනය කට නිදහස් වෙයි, හිත නිදහස් වෙයි, කත නිදහස් වෙයි, සබ්බත් නිරෝධ. සියලුම මනෝ සංස්කාරකයන්ගෙන් කාය සංස්කාරයන්ගෙන් විනිර්මුක්ත වූ නිදහස් වූ අපූර්වත්වයේ නිර්වාණයේ මාර්ගය ඔබ තුල විවෘත වේ. ඒ තුල ඔබ අවේදී තත්ත්වයක්. ඔබ තුල කිසිම ප්‍රෙෂර් එකක් දෙන්න ඕනේ නැහැ. දැන් හැම දෙයකටම අපි ප්‍රෙෂර් එකක් දෙන්න ඕන. ඇලීම් බැඳීම් ඇති කරගන්න ප්‍රෙෂර් එකක් දෙන්න ඕන. ආදරය කරුණාව හිතේ රඳව ගන්න ලොකු බලයක් දෙන්න ඕන. වෛර කරන්න දෙන්න ඕන බලයක්. ප්‍රභේදනය කරන්න බලයක් දෙන්න ඕන. පිළිකුල් කරන්න බලයක් දෙන්න ඕන. ආශාව ඇති කරන්න හිතේ බලයක් දෙන්න ඕන. දැන් මේ බලේ නිරායාසයෙන් ආශාවල් ඇති වෙනවනේ කියලා කියනවා. ඒ නිරායාසයෙන් ආශාවල් ඇති වෙන්නේ නැහැ. ආශාවට මේ බලයක් දුන්නට පස්සේ අධ්‍යාත්මය තමා තුල එක ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒකයි සිද්ධ වෙන්නේ. නිරායාසයෙන් බලයක් දීගෙන තමම්ම ඒක සිද්ධ කර ගන්නවා. ඒක සිළු වෙන ස්වභාවයක්. තමාගෙම තියෙන බලය තමයි ඒ තුල ක්‍රියාත්මක වෙන්නේ. වෙන දෙයක් නෑ. තමාම දුන්නු ඡන්දය තමයි එතන ක්‍රියාත්මක වෙන්නේ. ඒක ක්‍රියාත්මක නොවන අවස්ථාවක් හැටියට දැක්කට ඒ අවස්ථාවේදී සමහරලාට ඔබ ඒකට ඡන්දය නොදී තියෙන්න පුළුවන්. නමුත් යනෝ නිව්ටල් එක. දැන් අපි භෞතික ඡන්දය කියන එක අපි භාවිතා කරනවානේ දේශපාලනයේට. දැන් අපි මේකේ එක දවසක ඡන්දේ දෙනවා. දුන්නට පස්සේ එක මොහොතකයි ඡන්දේ දෙන්නේ. හැබැයි ඒක අවුරුදු 6ක් දුවනවා. දැක්කනේ? ඉතින් ඒ වෙලාවට සමහරවිට අපේ මනසේ සමහර දේවල් එක සැරේ කරකවන්නේ. ඒක නිව්ට ඒක කරගෙන වේගයේ හැටියට නිව්ටල් එකේ යනවා. ඒකෝර කියනවා දැන් මම කරකවන්නේ නැහැනේ. කරකවන්නේ හැබැයි ඔබ මීට දවස් කීපයකට කලින් කරකැව්වා නේද? ආ ඔව් කරකැව්වා. ආ එහෙනම් ඔය යන්නේ දැන් නිව්ටල්. ඔය යන්නේ දැන් නිව්ටල්. ඈ නිව්ටල් යන්නේ. හැබැයි ආයි කරකැව්වොත් ආයි නිව්ටල් එක ආයි බල සම්පන්න වෙලා යනවා. ඒක හේතුව තමම දුන්නු ජවයේ තමයි තමා තුළ කරකෙන්නේ. බලය තමයි කරකෙන්නේ. ඒකෙන් දැන් අපි මොකද කරන්න ඕන? ක්‍රියාව තමයි ප්‍රශ්නේ. මනස තමයි ප්‍රශ්නේ. ක්‍රියාව තමයි දුක. මනස තමයි දුක. දුකට බැස නොගන්න. මනසට බැස නොගන්න. ඉතින් මේ தත්ත්වේ 100ට 100ක්ම ක්‍රියාත්මක වෙන්නේ බුදුවරයෙක් ළඟ, මහරහතන් වහන්සේ කෙනෙක් ළඟ. අවම වට්ටමින් මේක තේරුම් අරගෙන පරිහරණය කිරීමේ හා දර්ශන ශක්තිය තියෙන මාර්ගඵලලාභී කෙනෙක් ළඟ, පුතංජන කෙනෙක් මේ தත්ත්වයට පත් වෙන්න පුරුදු වෙන්නට ඕන. ඒකයි තියෙන්නේ. දැන් ඒ දුවන වේගය සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් ළඟ වුණත් තියෙන්න පුළුවන්. හැබැයි ඒ වේගය තුල තියෙන මුලා වීම, අසත්ත්ව භාවය එච්චර නැහැ. හැම දෙයකම තියෙන උනන්දුව තියෙන ඕනකම තියෙන පරිපාලනය කරන ඒ කටයුතු කරන. නමුත් ඒ තුල ආසත්තභාවය නැහැ. යමක් විය යුතු ආකාරයක් තියෙනවා. කළ යුතු ආකාරයක් තියෙනවා. එයා සම්මුතිය දන්නෝ, පරමාර්ථය දන්නෝ. නමුත් ඒ හැම දෙයකින්ම ඇත්තච්ච ස්වභාවයක් එයා තියෙනවා. එයාට අතහරින්න බැරි දෙයක් ජීවිතේ නෑ. මොකද තමාව අතහැරපු කෙනෙකුට අතහරින්න බැරි ලෝකයේ දෙයක්, රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, වේදනාවක් නෑ. එයාට අතහරින්න පුළුවන්. අතහැරීමේ වේගය අතහැරපු කෙනෙකු ළඟ තියෙනවා වැඩි. නමුත් අතහැරීමේ වේගය නැති පුදුම් භාවයෙන් යුක්ත කෙනෙක් ළඟ අතහැරීමේ වේගයට වඩා අල්ලා ගැනීමේ වේගය ඊටාම වැඩි. ඒ නිසායි වගේ ඈත් එක්ක අපි ප්‍රවේශමින් මම නම් පුතජනේක ආශ්‍රය කරන්නේ ත්‍රස්තවාදී කියලා හිතාගෙන. මොකද මෙයා ළඟ අතහැරීමේ වේගයට වඩා අල්ලා ගැනීමේ වේගය තියෙනවා. ඒ නිසා බනින්නෙත් නැහැ, දොසක් කියන්නෙත් නැහැ, සමාල්ලාට වරදක් පෙන්වන්නෙත් නැහැ. හයියෙන් කතා කරොත් එහෙම මේක මට බැන්න අපහාස කරා කියන හැඟීමක් ආවොත් එහෙම කියලා තියෙන මොකද පලි ගන්නවනේ, කිසි කතාවක් නැහැ. එදා ඒ නිසා මේ පලිබෝධනාසක අනතුරු සහිතයි ප්‍රවේශමෙන් පරිහරණය කරන්න කිව්වහම බෝතලේ මූඩි අරින්නෙත් පරිස්සමෙන්නේ අපි නේද? උඩ ළමයි ඈත් කරලා එහෙම මේ කරලා තමයි. ඒ වගේ නේ අපේ මේ අර නිතරම මිනිස්සුන්ගේ කොන්දේ පුතජනේගේ දකින්න ඕන වහා ඇවිලෙන සුළුයි ආන්තරාලයි කියන බෝඩ් එක. අර ඔක අපි දකිනවා පෙට්‍රල් ටැංකිය වල ඩීසල් ටැංකිය පාරේ යනකොට අපි දකිනවා. ඉතින් ඒ නිසා මම හැම පුතජනේගේම කොන්දේ දකිනවා ආන්තරාලයි වහා ඇවිලෙන සුළුයි කියන බෝඩ් එක. ඒක මම කාලඟ වුණත් දකිනවා. ඒක මගේ ඥාතියෙක් වුණත් එයා ළඟත් මම මේ බෝඩ් එක දකිනවා. දැකලා අපි ඊළඟින් යනකොට ප්‍රවේශමෙන් අවධාරණය යන්නට ඕනේ කියන කතාව තියෙනවා. ඊයාව චෙක් කරලා බලන්න මම වරද්දයක් උත්සාහ කරලා තියෙන මිනිස්සු චෙක් කරලා බලන්න දෙයක්ම නැහැ. ඒක ඇවිල්ලා සුළුම තමයි. දැන් ටැංකිය ඇවිල්ලා සුළුද කියලා බලන්න ගිනි කූරු තියන්න යන්න ඕනේ නේ. ඇවිල්ලෙනවම තමයි ආන්තරාවයි කියලා ගහලා තියෙන්නේ. ආන්තරාව නිසාමයි. ගයි ටෙස්ට් කරලා බලන්න දෙයක් නැහැ. ටෙස්ට් කරලා බලලා තමයි කියලා තියෙන්නේ. මේක ආන්තරාවයි. මේක භයානකයි. ඒ නිසා මේ පුතජන අයට තරහා යනවද කියලා මම බලන්නේ. මේගොල්ලෝ වෛරකාරයෝද, පරිගන්න මිනිසුද කියලා මම බලන්නේ නැහැ. මොකද ගන්නවා. ඒ හැටි ස්වභාවයක් තියෙනවා. ඒ නිසා ඒ බෝඩ් එක නිතරම මලාගෙන තමයි ජීවත් වෙන දෙන දැලි පිහින් කිරි කනවා කියලා කියමනක් තියෙන්නේ. මේ පුතජන ලෝකයේ ජීවත් වීම දැලි පිහින් කිරි කනවා වගේ වැඩක්. අර පහුගිය දවසේ පත්තරේ තිබුණා තමන්ගේ බීමතින් ඇවිල්ලා තමන්ගේ පිරිමියා වද දෙනවායි කියලා කටුමැටි දුප්පත්ම පවුලක. මලන්න ප්‍රඥාව නැතිකම, නුවණ නැතිකම. අර ස්ත්‍රිය පොරවෙන් ගහලා මරලා තමන්ගේ පිරිමියාව. ඇයි? ඇයට පුළුල් මනසක් නැහැ. ඈ ප්‍රශ්න විසඳ ගන්න ඥානයක්, ප්‍රථමාධාරයක්, ප්‍රදේශයක් ඒ මනස තුල තිබුණේ නැහැ. එහෙම තිබ්බනම් එහෙම ওই ජීවිතේ ඔච්චර කටුමැටි ගේකට වැටෙන්නෙත් නැහැ. ඈ ඔච්චර අසරණ එහෙම නැත්තම් මොලයක් නැති මිනිස්සෙක් කසාද බඳගන්නෙත් නැහැ. ඈ ඒ වගේම එවැනි අවස්ථාවක් උදා වුණොත් එහෙම ඔවැනි ක්‍රියාවලියක් කරන්නෙත් නැහැ. එතකොට සියල්ලටම හේතුව නූගත්කමයි, දුෂ්ට මානසිකත්වයයි, අසත්පුරුෂ සේවනයේ, කල්යාණ මිත්‍රත්වය නැතිවීමයි කියන කාරණා. සමහර විට ඔය ඇත්තොත් මාසෙට දන් වේලක් පන්සලට අරන් යන අය වෙන්නේ නැති. නමුත් පන්සලෙන් අවශ්‍ය කරන ඥානනය, දර්ශනය, ගුණය, විද්‍යාමාන බව ඇති කරේ නැහැ. මොකද පන්සල ඇතුලේ ඥානනය හීන වූ, දුප්පත් වූ තැනක් බවට පත් වෙලා තියෙන නිසා. ඒ හුදෙක් භෞතික දේ වරුණා කරගෙන මිනිස්සුන්ගේ භෞතික දේ පන්සලට ලබා දීමෙන් ඔබට ස්වර්ගය සැකසෙනවා අපිට මෙලව ස්වර්ගයේ සැකසීමෙන් කියන අන්ධ මෝඩ මානසිකත්වය ලබා දීමෙන් කෑම වේලෙන් නිවන් පතන. මන්නම් කෑම වේලක් දීලා නිවන් පතන මිනිහෙක් දකින්නේ හිඟන්නේ හැටියට. කෑම වේලක් දීලා නිවන් පතන්න එපා. කෑම නිවන් දකින්න දෙන්න එපා. කෑම බඩ පිරෙන්න දෙන්න හාමුදුරුවන්ගේ. නිවන් දකින්න කෝප වෙනම කරගන්න. ඈ සතෙකුට කෑම දෙන්න ඒ සතාගේ කුසගින්න නිවෙන්න කියලා හිතලා දෙන්න. ඒ විදියට හිතලා දෙන්න. එහෙම කරලා දෙන්න. අපි සතේ කෑම කනකොට මම දන්න සමහර දවස්වල මේ බල්ලට මේ කෑම දුන්නාම මේ විදියට මේ සතා කන්නේ නැහැ කියලා. ඒක නමුත් මම කල්පනා කරනවා එයාගේ බඩ පිරෙන්න කොහොමද දෙන්නේ කියලා පිටි ටිකක් කවලම් කරලා දෙනවා. බඩ එකේ පිටි ටිකක් කවලම් කරලා දුන්නම මිනිහා කන ඔක්කොම ටික. එතකොට මේ සතා කන විදිය හොයලා බලලා දෙනවා මිසක් මේක අපි එහෙම කෑමක් කන්න ගන් දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඊටාම් පටු තත්ත්වවල වලින් මේ සුමෙදේවා කියන ප්‍රාර්ථනාව අපේ හදවත්වල තියෙනවා. මේ ධර්ම කරුණු